संसार सारोग विनीतनी सं सन्नीत सातं सुचि सारदि सं संधीर कं सुन्न तनूपलासं संलापदेशिं फनमे भिसासं संसाभिगं केवल मोहनासं सन्नाह कन्मार रने विशेषं संसेवितं दासि मुदार हासं संहार दम्मं पनमे सदासं संदास गन्नासित पापनासं संनापदंसिं हत गोरपास संपारगामिं सुचिसारवासं संवार संघं पनमे रसासं ससर सड सायुर नवधा निवन वेद फतिर ननति दिरे मत्रं पाताक लेद नितर दिलेन तुम सदहं देशन लद वतिर वंदिमि मगे संबुदो माहिमि संद सकतं दुरुकरन एलेसिन मोनसन युदेदुं लेसिन मर युदये दिवीराकिन असुरिं सतुट देन केले सुन ඇතිනසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නැත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඒකායනෝ අයං භික්ඛවේ මංගෝ සන්තානං විසුන්දියා ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති සදේවත් වාසනාවන්ත පින්තුනි අද අප මේ වෙලාවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේහි බුදුදහමෙහි ප්‍රධාන ඉගැන්වීමක් වශයෙන් සැලකෙන සතර සතිපට්ඨානය පිළිබඳව පින්නතුනි අපේ යලි යලි ජීවිතයේහි අසා දැනගත යුතු යලි යලි ගැඹුරින් භාවිත කළ යුතු දේශනයක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ලෝකේ බොහෝ දෙනෙක් වර්තමානයේහි මයින්ඩ්ෆුල්නස් කියලා භාවිත කරන ක්‍රමවේදයක්. හැබැයි පින්නතුනි ලෝකේ බොහෝ දෙනා මයින්ඩ්ෆුල්නස් එක විස්තර කරාට බුදුදහම හරියට දැනගෙන නෙවෙයි ඒක කරන්නේ. විවිධ ශාස්ත්‍රවල විවිධ අධ්‍යාපනඥයන් මනෝවිද්‍යා විශේෂඥවරු මිනිසුන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යෙදෙන උපක්‍රමයක් විදිහට සතිමත් බව භාවිත කළත් බුදුදහමේ එන අර්ථකථනය ඊට වඩා ගැඹුරු අර්ථකථනයක් ඊට වඩා මහා දුරට විහිදෙන කාරණයක් බවට පත් වෙනවා සතිය කියන එක. ඒ සතිය නිකං සතියක් නෙවෙයි. බුදුදහමේ දේශනා කරන සතිය සම්මා සතිය. Right mindfulness. නිකං mindfulness නෙවෙයි. බුදුදහමේ කියනවන සතිය සම්මා සතිය. ඒ සතිය සම්මා සතියක් වෙන්න නම් මොකද වෙන්න ඕන? ඒ සතිය සම්මා දිට්ඨියේ පෙරට කොට යන සතියක් වෙන්නට ඕන. බුදුදහමේන සමාධිය නිකං සමාධියක් නෙවෙයි. බුදුදහමේන සමාධිය සම්මා සමාධියක්. ඒ සම්මා සමාධියක් වෙන්න නම් ඒක සම්මා දිට්ඨියේ පෙරට කොට යන එකක් වෙන්නට ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් කරණ දෙකක් හේතු වෙනවා. මොකද කරණ දෙක? සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් වෙන කාරණා දෙක. ඒ කාරණා දෙක ඇති වුණොත් තමයි තමන්ට සමාධිය ලැබෙන්නේ. ඒ කාරණා දෙක ඇති වෙන්නත් තමන්ට කල්යාණ මිත්‍රාස්ස ලැබෙන්නටත් ඕන. ඒ කල්යාණ මිත්‍රාස්සය සලසා ගන්නටත් අප මුලින් සඳහන් කර විදියට තමන්ට නිපක කියන ගුණය, බුද්ධිමත් බව, අවංක බව, සූජ බව කියන මේ කරුණු තමගලට තියෙනටත් ඕන. පින්නතුනි බුදුදහමේ හැටියට කෙලින්ම ඍජුවම සත්‍යාගයේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම කියන තැනටම තමයි හිත තියන්නේ. සාමාන්‍ය අර්ථකථනවලදී බුදුරජාණන් වහන්සේ යුතුකම් ගැන සඳහන් කළා තියෙනවා. සිංහාලවාද සූත්‍රය, වාසල සූත්‍රය වගේ තැන්වල අපි කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන සඳහන් වෙලා තියෙනවා. ඒවා සමාජ සම්මත විදියට ලෝකයේ සුචරිතවත් සමාජයක් ගොඩනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුශාසනාවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ට රැකවරණයක් සඳහා සුගතිගාමි වීම සඳහා මරණයෙන් පස්සේ දුගතිගාමි නොවන විදියට මාවතක් දේශනා කළා තියෙනවා. ඒ තමයි ස්වර්ගගාමි මාවත. කම්මසගත සම්මාදීතිය පිළිදලා හැකිතාන් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් යෙදීම. ඒක ස්වර්ගගාමි මාර්ගය. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කම්මසගත සම්මාදීතිය කියලා සඳහන් කරනවා. නමුත් ලෝකයේ පහළන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතිශය දීර්ඝ කාලයක් සුවිශේෂී කැපවීමක් කළා ලෝකෙට පහළ වෙන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් ලෝකෙට ඉදිරිපත් කරන්න. ඒ තමයි මොක්ෂ මාර්ගය. ඒ තමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය. අන්නේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයේදී පැහැදිලිවම ඍජුවම දුක ඇති වෙන්නේ කොතෙන්ද කියන එක ගැන විස්තර කරනවා. අපි උදේ සඳහන් කර විදියට යම් කිසි වෙලාවක අපට මානසික දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද? ඇති වෙන්නේ අපි දැකපු අහපු දෙයක් ගැන හිතනකොට අපට ඒක හිතෙන්නේ ඒ මොහොතේ තියෙන දෙයක් කියලා. ඒ විතරක් නෙවෙයි අපට යමක් දකිනකොට හිතෙන්නේ මේ පේන දේ මේ මොහොතේ පේන දේයි අපට පේන්නේ කියලා. මේ පේන දේ එහෙමම අත්දැකීම ලැබෙනවා කියලා තමයි හිතන්නේ. දැන් ඔබ මාදිහා දකිනකොට ඔබට පේන්නේ සම්පූර්ණ මේ ආන්දර දැන් අපි දකිනවා මේ දැන් අත්දැකීම තමයි ලැබෙන්නේ කියලා. එහෙම හිතන එකයි හොඳට කල්පනාවෙන් ඉන්නේ. ඔබ දැන් හිතනවා නම් මේ දකින හාමුදුරුවෝ මේ ඔබ ඔබට පේන්නේ දැනෙන්නේ කියලා ඔබ හිතනවා නම් ඒ සිතන සිතුවිල්ල එහෙම පැත්තෙන් තියන අමතක නොකර. ඊළඟට ඔබගේ අතේ කෑම බත් පිඟානක් තියෙනවා. ඒ බත් පිඟානෙන් ඔබ ටික ටික කනවා. කනකොට දැන් වෑංගන පොලොස් කාරියයි පරිප්පුයි මැල්ලුනුයි මේ ටික දැන් එකතු කරගෙන කනවා. කනකොට දැන් ඔබට හිතෙන්නේ මොකද? මේ දිවට දැන් රස දැනෙන්නේ මේ මොහොතේ පිඟානේ තියෙන කෑම ටික කියලානේ. කෑම දිහා බලවලා පොලොස් ටික හරි හොඳයි, හොඳට මිරිස් එහෙම දාලා තියෙනවා, පරිප්පු ටික හොඳට හොඳ අබේ එහෙම දාලා තියෙනවා. ඒ ටික බල බල තමයි දැන් මේ Taman දැන් මේ කෑම කන්නේ. එතකොට ඔබේ දිවේ රස දැනෙනකොට ඔබට හිතෙන්නේ දැන් දිවේ රස දැනෙන්නේ මේ පිඟානේ කෑම ටිකම තමයි කියලා. ඇත්තටම ඔබට මේ මොහොතේ දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමද? ඔව්, මේ මොහොතේ ඔබට දැනෙන්නේ ඇත්තෙම ඔබට මේ මොහොතේ කටේ තියෙන කෑම ටිකෙන් තමයි ආසන්නම හේතුව. ඒ කෑම ටික ඒ රස තියෙන කෑම ටික අරගෙන පිඟානේ පැත්තෙන් තිබ්බොත් කොහොමද? අර වගේ ලස්සනද? ඔය වගේ ලස්සන දෙයක් නෙවෙයි. හැබැයි පින්තුනි හිතන්න එපා. ඔබට ඒ දැන් රස දැනෙන්නේ කටේ තියෙන කැම ටික කියලා හිතන්න එපා. ඊටත් වඩා ගැඹුරට යනවා. ඒ ටිකක් තවත් දුරක් ගිහිල්ලා තමයි ඔබට දැනෙනකොට දැනෙන්නේ. එතකොට මා සඳහන් කළේ අර කලින් උදාහරණයක් ගන්න. දැන් මේ හාමුදුරුව දකින්නවා කියලා පැත්තකින් දැන් තියාගත්තනේ. එතකොට මේ පේන දේ මේ ඔබට පේන්නේ කියලා හිතන එකයි අර කැම පිඟාන කනකොට මේ රස දැනෙන පිඟානේ තියෙන කැම ටිකයි අන්නේ සිද්ධිය දෙකම සමානයි. නමුත් ඒ දෙකම වෙනස්. පින්නතනි මෙතන ඉතාම සියුම් කාරණයක් ගැන කල්පනාවෙන් ඉන්න. ඔබට ඒ වගේම තවත් මේ උදාහරණ වලින් තේරුම් ගන්න පහසු වෙන්නේ මේ කියන්නේ. ඔබට අපි කිමු ලංකාවේ ඔබ දුප්පත් ගමක ඉපදිලා ඉන්නවා. ඔබේ ගෙදර කෑම නැහැ. ඔබ අඳුරන ගෙදර ගොවියෙක්ගේ ගෙදරට ගිහිල්ලා කියනවා මට කෑම නැහැ කියලා. එයා කියනවා අනේ මල්ලි අනේ නංගි කොටපු වීනන්නේ වී ටිකක් තියෙනවා වී ටිකම ඕන පුළුවන් නම් අරගෙන කියලා දෙනවා වීකුරණිය. එතකොට අපි ඒක කරන්නේ වීකුරණිය අරන් ගිහිල්ලා ගෙදරම වංගෙඩියක් තියෙනවා. ඉතින් වංගෙඩි වලින් වී කොටුක ඇතේ සමාඩනේ. අපි පොඩි කාලේ මේ කොටලා තියෙන වංගෙඩිය. එතකොට එහෙම කොටලා මේ ඒ වී ටික අරගෙන හාල් හදලා පොල්ලා ඉතින් බත් ටිකක් මේව කරගෙන ඊට පස්සේ ලෝලු ළඟම වත්ති මේ කරල් ටිකක් තිබුණේ ටිකක් හදාගෙන පොල් ගෙඩියකුත් හදාගෙන පොල් වෙලක් නැහැ කලටි ගෙඩියක් ඒකනොත් ඒ ටිකක් දාලා හොඳට වෑන්ජනෙකුත් හදලා ඔන්න කෑම කනවා. කනකොට ළඟ කෙනෙක් එනවා ඇවිල්ලා අහනවා ඔයාට කවුද කෑම දුන්නේ කියලා. මට ගෙදර කෑම තිබුණේ අල්ලපු ගෙදර ඉන්නේ කෑම ටිකක් ගත්තා කියලා කියනවා. මට අල්ලපු ගෙදර කෙනා දීපෝ වී ටිකද දැන් ඔබ කන්නේ? එතකොට ඒ වී ටික හුඟක් පියවර ගානක් ගිහිල්ලා තමයි දැන් මෙතන ඔබ කන්නේ. තොර නමුත් ඔබ කියන්නේ මේ කැම ටික දුන්නේ අල්ලපු ගෙදර ගෙනා කියලා කියන්නේ නේ. නමුත් ඒ දීපු ඒ ටික වී ටික නෙවෙයි එහෙම ඔබ දැන් කන්නේ. ඒකේ අවස්ථා ගානක් පසුබල ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ බුදුදහම ඊටාම සියොම් කාරණයක් සඳහන් කරනවා. සම්බ්බේ ධම්මා මනෝ විඥාන ධාතියා විඤ්ඤේයා කියලා කාරණයක්. ඒකෙන් කියන්නේ සියලුම අත්දැකීම් සියලුම ධර්ම අත්දැකීම් සමන්ට එන ඉන්ද්‍රිය හයම ගන්න අරමුණු අත්විඳින්නේ මනෝ විඥානින් කියලා. ඔබ ඇසෙන් දකින රූපයක් අත්දැකීම ලබන්නේ චක්කු විඥානෙන් නෙවෙයි. චක්කු විඥානය කියලා කිව්වට ඒ ටික පියවර ගානක් පසු කරලා ගිහිල්ලා දැන් ඔබ අර වීටිකෙන් කෑම කනකොට ඔබ කවදාවත් කියන්නේ හාල් ටිකේ කන්නේ කියලා. ඔබ කවදාවත් කියන්නේ වීටිකේ කන්නේ කියලා. හැබැයි ඒකෙන් බැහැර දෙයක්ුත් නෙවෙයි. ඒකෙන්ම නිර්මාණය කරපු පියවර ගානක් ආපු එකක් තමයි. එතකොට මේ තේන රූපයත් ඔබේ දැනුමට යනකොට පියවර ගානක් පසු කරලා ගිහිල්ලා රූපය නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්චක නැවත මනෝවිඥාණයෙන් ධර්මාලම්බනයක් විදිහට අරගෙන ඒකත් පියවර ගානක් පසු කරලා මනෝවිඥාණ ධාතුවෙන් තමයි දැනගන්නේ. හැබැයි ඉතාම සියුම් කාලයකදී වෙන දෙයක්. ඒ නිසා මෙන්න මේ අත්දැකීම මුලටම ගිහිල්ලා සිහි කිරීම තමයි ප්‍රඥාව දිනු කිරීමේදී වෙන්නේ. ඒකට අපි දක්ෂ වෙන්නට ඕන යමක් දකිනකොටම බාහිර රූපය බැස නොගන්නා විදියට අපේ හිත මුලටම යන්න පුළුවන් නම් අන්න ඒක තමයි අවිද්‍යාව දුරු කරන ක්‍රමය. ලෝකේ මිනිස්සු දුක එනකොට බාහිර රූපය තුල තමයි හිත බැසගන්නේ. බාහිර රූපෙන් තමයි සැප හෝ දුක එන්නේ කියලා හිතන්නේ. නමුත් අපට මේ අත්දැකීම එනකොට ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා මේ කුමන ආයතනයකින් අරමුණක් තමන් ගත්තත් ඒ ගත්තු අත්දැකීම තමන්ගේ සංඥාට එනකොට ඒක පියවර ගානක් පසු කරලා ගිහිල්ලා තියෙනවා. අර මුලින් කරපු අවස්ථාවල ප්‍රතිඵලය ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය කාර්යභාරයේ ඒ තැන්වලදී අවසන් කළා තියෙනවා. අවසන් කළ අන්තිමටම අර පොටල පොරල ගත්තු හාල් ටිකෙන් හදපු බත් ටික එහෙම දිගට ආව වගේ අවසාන පියවරක් දක්වා ගිහිල්ලා මනෝ විඥාන ධාතුවෙන් තමයි දැනගන්නේ. එතකොට ඒ මනෝ විඥාන ධාතුව කියන එකත් ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී හේතු බාහනක එකතුවකින් සම්මිශ්‍රණයකින් ඒ මොහොතේ හටගන්න අධ්‍යක්ීම. දැන් ඔබට මේ පහන පත්තු කරපු වෙලාවේ යම්කිසි හැඟීමක් ආව පත්තු කරනකොටම දැන් ඒ හැඟීම බලනකොට දැන් නැහැ ඒක. එතකොට ඒ පත්තු කරන මොහොතේ ඒ කන්ඩිෂන් එකත් එක තමයි ඒ සතුට ඇති උනේ. දැන් මේ පහන දකිනකොට ඒ ආකල්පේ නැහැ. එතකොට ඒ කලින් තිබිච්ච එක මේ මොහොතේ අලුතෙන් දකින කම්ම වෙනස් වෙමින් කොහෙවත් තැන්පතුල තිබෙත් නැහැ. ඒ කලින් අත්දැකීම මෙතනම නිරුද්ධ වුනේ හේතු ටිකෙන් මේ ලබන අත්දැකීම අලුතෙන්ම මේ අත්දැකීමත් එක හටගෙන මෙතන මේකත් නිරුද්ධ වෙනවා. එතන මෙන්න මේ දක්වා ගැඹුරට යන අධ්‍යක්ෂීම් සමුදායක් තමයි බුදුදහම විස්තර කරන්නේ. එතකොට දුක කියලා කියන්නේ අපට මේ දකින අධ්‍යක්ෂීම් තුර බාහිර හිත බැස ගන්නා ගතිය. එතකොට දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු වෙච්ච මට්ටමට. දැන් චතුරාර්ය සත්‍යයේ දුකට හේතුව තෘෂ්ණාව කියලා කිව්වට දුක අපට එහෙම තෘෂ්ණාව නැති කරට නැති වෙන්නේ. දැන් අපට ලෝභකම නිසාය දුක ඇති වෙන්නේ කියලා කිව්වොතින් කෙනෙකුට ඕනා පුළුවන් දුක නිදහස් වෙන කියලා තමන්ගයි පිටි බොක්කෝම දන් දීලා තමනුත් සත්ව අතර ගිහිලා සිංහය කියන කූඩුවකට පනින මොන ශරීරයක් දන් දෙනවා කියලා ඔක්කොම ටික දන් දීලා පුළුවන් දුක නිදහස් වෙන්න පින්නතුරි නැවත උපදිනවා. ඒ නිසා අර ටික කිසිවක් එහෙමත් නොහැරම මානසිකව කරන විප්ලවයකින් දුකෙන් නිදහසන ක්‍රමයක් තමයි බුදුදහමෙන් තියෙන්නේ. ඒ නිසා තමයි සුද්ධෝදයතුමා නිවන් දැක්කේ රජ කෙනෙක් වශයෙන්මයි. රාජ්‍ය උසුලක් දෙන හු නිවන් දැක්කේ. තින්නතුනේ අවිද්‍යාව දුරු කරවතින් අවිද්‍යාව දුරු කිරීමත් එක්කමයි තෘෂ්ණා දේශ දෙක දුරු කරන්න කියලා අමුතු උත්සාහයක් දරන්න ඕනේ. හැබැයි මූලික පදනමේදී අපේ ලෝභ දේශ දුරු වෙන්න අපි එක පැත්තකින් දන් දෙනවා අනිත් පැත්තේ මෛත්‍රී භාවනා වඩනවා. ඒ කරන්නේ අපි අර ලෝභ ద్వේෂ දෙකේ තියෙන කළු ගතිය, දැඩි ගතිය දුරු කරන්නේ අපි කරන්නේ. එහෙම නැතුව මේ ධහමට එන්න අමාරුයි. හැබැයි ස්ථාවර විසුමක් සඳහා අපි අවිද්‍යාව දුරු කරන මාවතට මේ යන්නට ඕනේ. අන්නේ දුරු කරන මාවතේදී බුදුහාඳුරෝ පැහැදිලිවම සඳහන් කරනවා කෙනෙක් දුකෙන් නිදහස් වෙන නම් යා යුතු ගමන් මඟ ඉතාම කෙටියෙන් එහෙත් ඉතාම අර්ථවත් විදිහට දේශනා කරපු සූත්‍රයක් තමයි අභිඥා සූත්‍රය. අපි නිතර මේ අභිඥා සූත්‍රයෙන් සාරාංශය ඔබට කියනවා. බුද්ධිමත් මිනිසියෙකු විසින් යමක් දැනගන්න ඕන නම් කොහොමද දැනගත යුත්තේ? දැනගත යුත්තේ පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය. චතුරාර්ය සත්‍යෙහි සංජාති විදුක්ඛා ජරා විදුක්ඛා කියලා ගිහිලා අවසානයේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණේ. එනිසා බුදුදහමේ ඉහළම අධ්‍යාපනය තමයි ස්කන්ධ පංචකය අත්දැකීම. ඒ අත්දැකීම තමයි ධම්මසංගණීය විභංගාදී අභිධර්ම පිටකෙන් විස්තර වෙන්නේ. හැබැයි අවාසනාවට අදාප ඉගෙන ගන්න අභිධර්මෙන් මේ නියම දේ අපට ප්‍රකට වෙනවා අඩුයි. එනිසා අපි බුද්ධිමත් වෙන්නට ඕන. අභිධර්ම සැබෑ අභිධර්ම පිටකේ කරා ගිහිල්ලා මේ ස්කන්ධ පංචකය පිළිබඳව කරන විස්තරය හඳුනා ගන්නට. දැන් අපි කරන අභිධර්ම විග්‍රහයෙන් අපි බාහිර රූපයේ කොටස් බෙද බෙද බලන එක විතරයි අපි කරන්නේ. අපි සැබෑ ලෙසම දුක සත්‍ය තේරුම් ගත්තේ වෙන්නේ නැහැ. අද කරන්නේ අපි විද්‍යාඥයන් කරනවා වගේ, ඒගොල්ලන් ඇටම් එක බෙදනවා වගේ බාහිර කොටස් ටික බෙද බෙද අපි ඉන්නේ. ඒ විපරිණාමයයි, ඒ විපරිණාමයේ තේරුම් ගත්තට දුක සත්‍ය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. බුදුදහමේ හැටියට යදනික්ෂන් තන්දුක්ඛන් කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකත් වෙනවා අනාත්මත් වෙනවා. නමුත් විපරිණාමයේ තේරුම් ගත්තට දුක්ඛ අනාත්මතාවයේ තේරුම් ගත්ත වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මෙ යන ගමනේදී යම් කෙනෙක් පංචබාන ස්කන්ධයේ මේ හට ගැනීම නිරුද්ධ වීම හැම මොහොතෙම හට ගන්න නිරුද්ධ වීමක් නේද තියෙන කියලා දැක්කොත් එතනත්තා උපරිම ලෙස උත්සාහ කරනවා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අඩුපාඩුකම් දෙක දුරු කරගන්න. බුද්ධිමත් මානසික විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් ප්‍රහීණ කළ යුතු නම් ප්‍රහීණ කළ යුත්තේ මොකද්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ දකින අහන දේ තුළ සිත බැස ගන්නා මුලාව. තමන්ට අත්දැකීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ බාහිරින් කියන මුලාව. ඒ වගේම මේ අත්දැකීම පස්සේ මේක ඉතුරු වෙනවායි කියන නොදැනුවත්කම. මෙන්න මේක අවිද්‍යාව කියලා කියන්නේ. පෙරත් විදිහකින් අපට සරල තේරෙන විදිහට කියනවා නම් අර බත් පිඟානේ කෑම කනකොට රස දැනෙන්නේ මේ පිඟානේ කෑමට ඒ කියලා දැනගතියි. සරලම විදිහට කියනවා නම්. පින්නතුනි මෙන්න මේක තේරුම් ගැනීමත් එක්කම ඊළඟට කරන්නේ මොකද්ද? මේ බුද්ධිමත් කෙනෙක්ා විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් ප්‍රගුණ කරන්න ඕන, වඩන්න ඕන කාරණා දෙක උඩ හමු වෙනවා. මොකද වඩන්න තියෙන්නේ? බුද්ධිමත් මිනිසෙකු විසින් තම විශිෂ්ට ඥාණයෙන් වඩන්න තියෙනවනේ. වඩන්න තියෙන මොකද? කාරණා දෙකයි. ඒ තමයි සමත විදර්ශනා දෙක, නැත්නම් සති සම්පජඤ්ඤ දෙක. ඒක වඩනකොට තමට රිසල්ට් එකක් ලැබෙනවා. බුද්ධිමත් මිනිසෙකු විසින් තම විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කළ යුතු දේ. ඒ මොකද්ද? විද්‍යා විමුක්ති කියන දෙක. ඒක අමුතෙන් කරන්න දෙයක් නෙවෙයි. අර මුල ටිකේ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. ඒතකොට මෙන්න මේක දෙපින්නතුනේ ප්‍රධානම දේ තමයි දුක මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඒ දුක මොකද්ද කියන එක තේරුම් ගත්ත ප්‍රමාණයට උට දුකේ නිදහස් වීමේ මාවත උට හමු වෙනවා. මොකද්ද දුකේ නිදහස් වීමේ මාවත? ඒකායන අයම් වික්ඛේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්ඛමහය දුක්ඛ දෝමන සනනත්ංගමාය ඥායසාධිගමාය නිබන සත්‍ක්‍රියාය යදි දංචත්තාරෝ සතිපට්ඨාන. අපේ සදාදරණීය ආදරණීය මිතුර අපට මුණ ගැහෙනවා. ඒ කවුද? සතර සතිපට්ඨානය. අපට මේක ඉස්සර පොඩි කාලෙන් එච්චර මිතුරෙක් නෙවෙයි. මේක ඇතැම්මිට මලගෙවල් රැහෙන අසුභවාදී ගීතයක් වගේ අපට ඇහුනේ. නමුත් වෙනතුනි මේ වචන දෙක තමයි අපේ දේශාන වලින් අහන අපි මිහිරම වචන බවට පත් වෙනට ඕන. ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන කලින් මේක දැනගත්තා කියලා එකපාරම කලබල වෙලා නැහැ. අපි පාරයින යනකොට ලස්සන රෝස මල්ලක් දකින්නවා. දැක්ක ගමන් එකපාර දුවන් යන මල්ලත්තට. යනකොට මේ කම්බි වැටකට අහුවෙන්නේ අපි. අපි ගේට්ටුවෙන් නෙවෙයි යන්නේ. අපි මල දිහා බලාගෙන දුවනම දිව්වට ගේට්ටුව එනේ ඇතුළේ නෙමෙයි. අපිට කම්බි වැටක් තියෙනවා කියලාවත් පේන්නේ. කම්බි වැටේ ගිහින් අපි හැප්පෙනවා. මල් වලට ආසයි දුවනෝ යනකොට. පින්නතුනි එහෙම බෑ. මල්වත්ති ලස්සන දැක්කට එහෙම ඇතුළේ වෙන්න බෑ. මල්වත්ති ගේට්ටුව තේරුම් ගන්න ඕන කොතනද ගේට්ටුව තියෙන්නේ කියලා. මොරකාරයක් යාළු කරගන්න ඕන මොරකාරයක් ඉන්නවද? පින්නතිනන්නේ වගේ සතර සත්‍යපට්ඨාන දැක්කට කලබලලා දුවන්න බෑ. දිව්වොත් නියමත නහු වෙන්නේ නෑ. ඊට පස්සේ බුදුහාඳුරෝ පැහැදිලිම දේශනා කරන සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඉතාම පැහැදිලිවම දේශනා කරන යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානේ වඩනවා නම් ඔහු සතිපට්ඨානයක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාගාමි ප්‍රතිපදාවක් දැනගන්න ඕන කියලා. මොනවද දැනගන්න ඕන? සතිපට්ඨානය දැනගන්න ඕන, සතිපට්ඨාන භාවනාව දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාගාමි ප්‍රතිපදාව දැනගන්නට ඕන. මේ තුනම මේකේ විස්තර කරලා තියෙනවා අපි දෙවනි කොටසේ දෙවනි අත්පත්‍රිකාවේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ වදාළ සදහම් පණිවිඩය කියන එකේ ඒ අත්පත්‍රිකාවේ 6 වෙනි පිටුවේ මේ කරුණ වෙන වෙනම අනුමාත්‍රා විදිහට දැක්වෙන ඔබට ඒ පාළි කොටසුත් එක්කම මේ අපි කියන කරුණ වලින් සැලෙවිතු ප්‍රමාණය මේ අත්පත්‍රිකා දෙක තුල කොතන හරි අඩුවත් වෙලා තියෙනවා. ඔබට සී කල්පනාවෙන් කියවනකොට ඔබට ඒක මුණ ගැහෙයි. පින්නතුනි සතිපට්ඨානය කියන්නේ මොකද්ද? හරියට මේ තුන හරියට පින්නතුනි උපමාවක් විදිහට කිව්වදී අපිට යම් කිසි ගමනක් යන්න ඕන නම් හරියට සතිපට්ඨානය කියන එක හරියට යන්න තියෙන පාර වගේ. සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ පාරේ වාහනේ පදවනවා වගේ. සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියන්නේ යන්න ඕන තැනගෙන තියෙන ලිපිනය වගේ. දැන් මතක උදාහරණ දෙක. සතිපට්ඨානේ මොකද්ද? යන්න තියෙන පාර. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? වාහනේ පදවීම. සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? යන්න ඕන තැනගෙන තියෙන ලිපිනය දැනගන්න එක. මැප් එක. ආයි කියන්න බලන්න. සතිපට්ඨාන කියන්නේ මොකද්ද? යන පාර. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? වාහනේ පැදවීම. ලං වෙන තැන ගැන ලිපිනේ මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදා. මේ තුන් පාරක් මම හොඳටම දැනගන්න ඕනේ. ඒක මතකෙ මේකයි. එතකොට වාහනේ මොකද්ද? වාහනේ තමයි මේ තියෙන වාහනේ. සිත කය දෙක සහිත මේ වාහනේ. හිමස්මින් ඊව බයම මැත්තේ කලේබරිය සසන්නිම්හි කියපු විදියට මේ සංඥා සහිතව මල ශරීරය නෙවෙයි ඈ මිය ගියු ඩෙඩ් බොඩි එක නෙවෙයි. සසන්නිම්හි සංඥා සහිත මේ බඹයක් පමණ වූ මේක තමයි වාහනේ සිත කය සහිත. ତර මේ වාහනේ නැගගෙන සතර සතිපට්ඨාන නැමැති පාර දිගේ අපි සතිපට්ඨාන භාවනාව නැමැති පැදවීම කරමින් අපි අර ලිපිනේ නැමැති ප්‍රතිපදාව කරා යනවා. එතකොට පින්නතුනි මේ තුන හොඳට මතක තියාගන්න මේ තුන. ඒ තුනෙනුත් ප්‍රධාන වන්නේ මොකද්ද? ලිපිනේනේ. ලිපිනේ ප්‍රධාන වෙනවා. ලිපිනේ තමයි මුලින්ම අතර ගන්නට ඕනේ. නැත්නම් කොයිතරම් වේගෙන් පැදෙවුවත් තමයි යන්න බෑ. පදවන්නත් කලින් ලිපිනේ ඕන. ලිපිනේ කියන්නේ මොකද්ද පින්නතුනි? ලිපිනේ කියන්නේ මොකද්ද? ආරස්තිංග මාර්ගයේ බොහොම හොඳයි. ආරස්තිංග මාර්ගයේ මොකක්ද ඇත්තෙම සමස්ත හැඟීම කියලා කියන්නේ? සම්පූර්ණ කැටිකරුවත් මොකද්ද? සම්මා දිට්ඨිය බොහොම හොඳයි. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව මේ විස්තර කියන පරිසම්පාදය. මෙන්න මේ ප්‍රතිපදාව තමයි බුදුහාමුදුරෝ එදා පස්සක මහණුන්ට යංකේති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කිව්වේ මේක. යම හේතුන්ගෙන් හටගත්තනම් හේතු නැති වෙනකොට එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේ කාරණේම තමයි එදා බුදුහාමුදුරෝ බාහ්‍ය දාරුචීරයට දේශනා කළේ. ඒ වංගිතේ බාහ්‍ය සික්ඛිතම්බං දිත්තේ දිට්ඨමත්සම් භවිෂති සුතේ සුතමත්සම් භවිෂති කියලා. බාහ්‍ය මෙහෙම හික්මෙන්න යමක් දැක්කනම් දැක්ක විතරයි. මොකක්ද දැක්කනම් දැක්ක විතරයි කියලා කියන්නේ? මේකත් වෙනසේ ඉතාම සියුම් අර්ථයක් මේකේ තියෙන. සාමාන්‍යයෙන් අපි කියන්නේ දැක්කනම් දැක්කයි ඔක අමතක කළා දාන කියලා සාමාන්‍ය කියන්නේ. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. ඒකත් ඇත්ත. විශේෂම දේ තමයි යම් ඉන්ද්‍රියකින් දැක්කනම් පින්නතුනි ඒක ඒ ඉන්ද්‍රියට විතරයි. ඇසෙන් රූපය දැනගත්තනම් ඒ ඇසෙන් දැක්ක රූපය අපට අල්ලන්න බෑ. අල්ලනකොට අල්ලන්නේ සතර මහා භූත රූප. දැන් සරල උදාහරණයක් කියන්න. වතුර බේසමක් ගන්න. ඒ බේසමේ ඔබේ එබිල බලනවා. බලනකොට මොකද පේන්නේ? ඔව් ලෝකේ ලස්සනම කෙනා පේනවනේ. එතකොට ඒ පේන රූපේ ඔබට පුළුවන් අල්ලන්න. ඒ පේන රූපේ ගඳ සුවඳ බලන්න පුළුවන්ද? ඒ පේන රූපේ දිවෙන් රස විඳින්න පුළුවන්ද? අනිත් කිසිම ඉන්ද්‍රියකට ඒ රූපේ ගෝචර වෙන්නේ නැහැ. ඒ පේන වර්ණ රූපේ ඇහැට විතරමයි. අන්න ඒ වගේම තමයි පින්තුනි, ඇහැට පේන රූපය ඒ රූපය කණෙන් අහන්න බෑ. අනිත් ඉන්ද්‍රියට නැඹුරු වෙන්නේ මේ ඇහෙන ශබ්දය කනට විතරයි. ඒක බලන්න බෑ. ඒක වෙන ඉන්ද්‍රියකින් ගන්න බෑ. අන්න ඒ වගේ ඉන්ද්‍රිය ගැන වෙන්ව හඳුනා ගන්න එක. ඒක පින්නදනි තාම සියුම් අර්ථයක් මේ යන්නේ නිසා බාහිර දේශනා කරේ නිකන් සරල එකක් නෙවෙයි. තාම ගැඹුරු අර්ථයක් එතන තියෙනවා. ඒ වගේම තවත් දැනක බුදුහමෝ දේශනා කරන අවිද්‍යාවපක්ඛ සංඛාරා කියලා කියන්නේ මේ ලිපිනේම තමයි. ඒ වගේම අස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ මේ ලිපිනේමයි. සම්බේ සංඛාරා අනිච්චා කියන්නේ මේ ලිපිනේමයි. එක එක පෑන් වලින් ලියපෝ, එක එක පොළ වලින් ලියපෝ, එකම පණිවිඩයේ මේ තියෙන. ඒ ශ්‍රාවකයාට තේරුම් ගන්න පුළුවන් වචන වලින් බුදුහාඳුර එක එක පෑන් වලින් එක එක පාට පොළ වල ලියලා මේයට දීලා තියෙනවා. නමුත් එකම ලිපිනේ මේ දීලා තියෙනවා. අන්න ඒ වගේ පින්නතුනි මේක හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමත් එක්කම Tamanට තේරෙනවා දුක ඇති වෙන්නේ කොතනද කියලා. දුක ඇති වෙන්නේ කොහොමද කියන එක තේරුම් යනවා විතරක් නෙවෙයි, පින්නතින ඔබ මේ තියෙන හුඟක් දක්ෂ වුණොත් කාටවත් ඔබව රවට්ටන්න බෑ. බණනාමෙන් බුදු බණනාමෙන් වෙන වෙන දේවල් කියලා ඔබගේ කාර්ය නාස්ති කරවන්න කාටවත් බෑ. ඔබ ඊටාම බුද්ධිමත් කෙනෙක් වෙනවා. අන්න ඒ හැකියාව අපි ඇති කරගන්නට ඕන. ඒ නිසා යමෙක් දහම නම් යමක් කියනවා නම් එයා කියන්නේ සාමාන්‍ය ලෝකයේ தත්වේද, කම්මස්සගතා සම්මාදිටින් දැන් කියන දෙයද, කෙලින්ම දුකෙන් නිදහස් වෙන මාවතද කියලා ඔබ දක්ෂ වෙනවා. යම් කිසි කෙනෙක්ගේ දේශනයක් දෙකක් අහනකොටම ඔබ දක්ෂ මේක තේරුම් ගන්න. ඒකෙන් කියන්නේ අනිත්‍ය ප්‍රතිස්ථාප කරන්න මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. ඒ හැම දේශකයෙකුගේම යම් කිසි දෙයක් ගන්න පුළුවන් අපට. හැබැයි අපට වටිනම දේ කාලය. ඒ නිසා කාලය ළඟදී අපි දක්ෂ වෙන්නට ඕන වටිනාම දේ උකහා ගන්න. ඒ තුලින් තමයි අපට ඉදිරියට ඉක්මනින්ම යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ලිපිනය ගන්නට ඕන මුලින්ම. ඒ ලිපිනය ගත්තට පස්සේ නිකන් බෑ. ඒ ලිපිනය අරගෙන ඊට පස්සේ මෙන්න මේ සතිපට්ඨානය තුල ඉන්නට ඕන. තමන්ගේ සිත කය ගැන, නැත්නම් තමන්ගේ කය, වේදනා, හිත, ධර්ම කියන මෙන්න මේ හතර තුල තමන්ගේ සිත පවත්වා ගන්නට ඕන වර්තමානයේ තුල. ඒ විතරක් නෙවෙයි, සතිපට්ඨාන භාවනා කියලත් එකක් තියෙනවා. ඒ මොකද්ද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු කාරණය. කායනපස්සන වඩනකොට කයෙහි හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. වේදනා වඩනකොට වේදනාවේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. චිත්තානුපස්සන වඩනකොට චිතේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. ඊට පස්සේ ධම්මානුපස්සන වඩනකොට තමන්ගේ චෛතසිකවල සංඥාවල හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. මෙන්න මේක තමයි පිනතින ප්‍රතිපදාව. එනිසා මෙන්න මේ ප්‍රතිපදාවේ යෑමත් එක්කම තමන්ට හොඳටම පේනවා තමන්ගේ කෙලෙස් අඩුවීම පේනවා. මේ අවබෝධයෙන් නැතුව ගියාට පේන තුනේ තමන් ලොකු කාලයක් දහම වෙනුවෙන් කැප කළා කියලා තමන්ගේ ජීවිතවල තමන්ට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ලෝක අනිත්‍යය කියන්නේ හොඳට භාවනා කරන කෙනෙක් කියලා කියයි, වාක්වර්ණා කරයි. නමුත් අපට අපේ හිත ගැන හිතනකොට පින්නතුනි අපි දන්නවා අපි ඉන්නේ කොතනද කියලා. ඒ නිසා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ සුවිශේෂී වෙනසක් වෙන්න නම් මෙන්න මේ පදනම සහිතව අපි ඉදිරියට යන්නට ඕන. අන්න ඒ සඳහා මෙන්න මේ සතිපට්ඨානයත්, සතිපට්ඨාන භාවනාවත්, සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාවත් කියන මෙන්න මේ තුනෙන් හැකිතාක් දුර ශක්තිමත් වෙන්නට ඕන. ඒ ශක්තිමත් වීම කියන්නේම පින්නතුනි අපි මුලින් සඳහන් කරපු ආකාරයට කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණු හතරෙන් හැකිතාක් දුරට අපි උපකාර ලබා ගන්නට ඕන. ඒ මාවත යන තරමට පින්නතුනි අපට නියම ලෙසම ශ්‍රද්ධා පිළිටනවා. යෝ පටිසම්පාදම් පස්සතේ සෝ ධම්මම් පස්සතේ කියන්නේ මේකයි. යම් කෙනෙක් පරිසම්පාදයේ අනිත්‍යතාවය හේතුඵල ධම දැනගත්ු ප්‍රමාණයටයි දැනගත්ු ප්‍රමාණයටයි ඒතනක ධර්මය දැනගන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා බුදුහාමර දේශනා කරනවා. යම් කෙනෙක් මෙන්න මේ ධර්මය දැනගත්ු ප්‍රමාණයටයි බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තේ. මේ සැබෑලෙසම පරිසම්පාදය හේතුඵල ධම මේ සැබෑම වූ අනිත්‍යතාවය මොකද්ද? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීම යථාර්ථය නොදන්නා කම නිසා නේද දුක හටගන්නේ කියන එක දැනගත්තොත් තමයි වෙනතුනේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා තමයි දන්නේ. මේක දැනගත්තොත් තමයි වෙනතුනේ තමන්ට සවනානුත්තරිය ලැබුණා වෙන්නේ. දේශවන් වලින් අහන ඉහෙළම දේ ලැබුණා වෙන්නේ මේ අවබෝධය ලැබීමත් එක්ක සෘතමේ ඥානෙ. තමන්ට ශ්‍රණ සම්පත්තිය ලැබුණා වෙන්නේ ශන සම්පතිය ලැබුණා වෙන්නේ මෙන්න මේ අවබෝධයේ සහිත දේශනාවක් Tamanට ඇහෙනකන් ශන සම්පතිය ලැබුණා වෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. මෙන්න මේ යථාර්ථය ඇහුණට පස්සේ තමයි පිනතුණි. දොරටු 500ක් තිබ්බත් නිවන කරා ඒ සීලොම දේවල් එක ලයින් එකට මැරෙන්න ගන්න මේත් එක්ක. පිනතුණි Taman ඒ දොරවල් ටික අරගෙන තමන් නිදාගත්තත් කමන්නේ. දොරවල් ටික වහලා ගිහිල්ලා දොරවල් වල හැපි හැපි වැටෙනවට වඩා දොරවල් ටික ඔක්කොම අරගෙන බුදිය ගත්තත් කමන්නේ. කවදා හරි නැගිට වෙලාවක තමයි අනුමාර්ගය. ඒ නිසා දහම නොදැනගෙන වීරය කරන්නට වඩා දහම දැනගෙන නිදිය ගන්න එක වටිනවා. ඒ නිසා කියනවා මෙන්න මෙතන පැහැදිලි ලෙසම තමන්ගේ පුණ්‍ය මහිමය තමන්ගේ අතීත කුසලය තමන්ගේ ශ්‍රණ සම්පත්තිය තමන්ට පරික්ෂා කළ බලන තැන ස්ථානේ මෙතන. ඒ නිසා මේ දහමට අදාළ මේ සත්‍යයට අදාළ දේශනා කොහෙන් හරි පින්නතුනි හැකි තාක් දුරට අහන්න බලන්න. පොතපත කියවන්න. කල්යාණ මිත්‍රයන් පුළුවන් තරම් ඉන්න ඇසුරු කරන්න. ඒ සඳහා තමන්ගේ කාලය ශ්‍රමය කැප කරන්න. ඉතින් ඒක වැඩිමත් එක්කම පින්නතුනි අපට ඒ අවබෝධය සමගම මේ මාර්ගයේ ඉක්මනට යන්න ඕන කියන හැඟීමක් Tamanට ඇති වෙනවා. මොකද මේ ලැබු අවස්ථාව හුඟක් කල තියෙන අවස්ථාවක් නෙමෙයි මේක. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා එක්තරා කාලෙක අරක කියලා ශාස්ත්‍රෝරයෙක් හිටියේ කියලා. බුදුහාර පහල වෙන හුඟක් කාලයකට කලින් කල්ප ගානකට කලින් අරක කියලා ශාස්ත්‍රෝරයෙක් ඉඳලා තියෙනවා. මුනිවරේ ආගමික ගුරුවරේ යට ශිෂ්‍ය හුඟක් ඉඳලා තියෙනවා. ඒ ශිෂ්‍යට හැමදාම රැස් කළා මේ ගුරුවරයා කියනවලු ශිෂ්‍යයනි මං මේ අප්‍රමාදී වෙන ධාමේ හැසිරෙන්න කියලා. මේ ශාස්ත්‍රවරයා පිළිතුරේ පරිසම්පදී නෙවෙයි විස්තර කරලා තියෙන්නේ. කම්මස්කට සම්මදිතී හොඳ කර්ම කරන්න කියලා මෙයා කියන භාවනා කරන්න කියලා. සම්පතේ දිනු කරන්න කියලා. ඔහු දිනපතාම කියනවලු ඉක්මනටම භාවනා කරන අපේ ජීවිතයේ තනපතක තියෙන තනපතේ කතාව එතනින් තැවිලා තියෙන්නේ. තනපතේ කෙළවරේ තියෙන වතුර බිඳුවක් වගේ ඉක්මනට මේක යනව ඉවර වෙලා ඉක්මනටම භාවනා කරන්නයි කියලා නිතරම තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවලු. බුදුහාමුදුරුවෝ අහනවා ඔබ දන්නවද ඒ කාලේ ආයස කොච්චරද කියලා? ඔව් අවුරුදු 60,000ක් තියෙන කාලේ තමයි මේ ගුරුවරයා මෙහෙම අප්‍රහාදී වෙන්නේ කියලා කියන්නේ කියලා. ඉතින් දැන් 60,000ක් තිය 60ක්වත් තියද කියන්නේ අපිට. පින්නතනි එහෙනම් අපි කොච්චර වීරිය වඩන්න ඕනද කියලා අන්තිමට බුදුහාඳුරෝ කියන ඔබ දන්නවද ඒ අරක කියන්නේ කවුද කියලා? ඔව් එදා අරක කියලා ඒ යම් කර්මඵල විශ්වාස කරන සාස්ත්‍රවරයෙක් හැටි හිටියේ මම කියලා බුදුහාඳුරගෙන කියනවා. බුදුහාඳුරම අතීතයෙන් හිටිය කියලා කියන්නේ. පින්නතුනි මෙතනින් අපට පේනවා අපේ ජීවිතවල පින්නතුනි වටිනාකම කොමක්ද කියලා. එනිසා අපේ ජීවිත හුඟක් වටිනා ජීවිතය. ඒ ජීවිතවලට උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. ලෝක සම්මත විදිහට පින්නතුනි ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබන්න ඉහළම උපාධි ලබන්න එක බැගින් නෙවෙයි එක ජාති උපාධි දෙක බැගින් හරි ගන්න කමන්නේ. ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි ඊට අමතරව ලෝකේ වැඩිපුරම පිරිසක් භාවිත කරන භාෂාවලින් එහෙකුත් තව එකක් ඉගෙන ගන්න. ඒකත් වටිනවා. ප්‍රධාන භාෂා තියෙනවානේ. ස්පාඤ්ඤ භාෂාව, අරාබි, බෙංගාලි, හින්දි, ජපන්, ජර්මන්, රෂියන් මේ වගේ වැඩි මැන්ඩරින් මේ වගේ විශාල පිරිසක් කෝටි 100කට වඩා ප්‍රමාණයක් භාවිත කරන භාෂා තියෙනවා. එයින් භාෂාවකුත් කොහොම හරි ඉගෙන ගන්න. ඇයි ඒ? තා භාෂාවක් දන්නවා කියලා ආඩම්බර වෙන්නද? නැහැ. ඒ පිටසටත් මේ ධර්මයෙන් ඔබ හැක් ලබා දෙන ලෝකෙට. ඒ භාෂාව ඔස්සේ. ඒකටයි ඉගෙන ගන්න. පින්නතුනි, ඒ අතර පින්නතුනි, තමන්ට ඉන්න තමන්ගේ අම්මලට තාත්තලට දරුවන්ට ඥාතින පුළුවන් තරම් ධර්මයේ උදව් කරන්න ඔබත් හැකි තාක් දුරට දහම් ඉදිරියට යන උත්සාහ කරන මේ කාලේ. එනේ සාපේ වෙනතුනි අනුරාධපුර යුගයේ හිටිය ස්වාමීන් වහන්සේලා අනුරාධපුරේ ඉඳන් ලංකාවේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරේ ඉඳන් සිතුල්පව්වට තිස්සමහරාමට යනව බණක් අහන්න. සක්මන් භාවනා කරමින් සැතපුම් 200ක් යනවා පයින්. සිතුල්පව්වේ ඉන්න තිස්සමහරාමේ ඉන්න හාමුදුරන්ලා පයින් යනවා මිහින්තලට බණ අහන්න තව හාමුදුරන්ගෙන්. පින්නතුනි අද අපිට කොහොමද? අපිට ලෝකෙම තියෙන බණ තමන්ගේ අතේ තියෙන උපකරණයකින් තමන්ගේ ඇඳේ ඉඳගෙන මහන්න පුළුවන්. භාෂා ගානකින්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි භාෂා 15කින් විතර ත්‍රිපිටකය ඔක්කොම ඉන්ටර්නෙට් එකේ දැන් තියෙනවා. ඉතින් ඒ තරම් මේ තරම් වාග්ය සම්පන්න කාලයක් පින්නතුනි මේ බුද්ධ ශාසනයයි තිබුණද කියලා හිතන්නවත් බෑ. ඒ නිසා මේ සියලුම දේවල් ලැබිච්ච මේ මොහොතේ පින්නතුනි අප මෙතෙන්ට ළඟා කරේ නිකන් නෙවෙයි. මහත් වූ කර්ම ශක්තියකින් මේ සියල්ලක්ම අරගෙන මෙතෙන්ට අපි මේ යොමු කරපු අවස්ථාව. ඒ නිසා නිත්‍යගේ අඩුපාඩු බල බල විවේචනය කර කර ඉන්න අපට වෙලාවක් නෑ. ඊට වඩා ලොකු ගමනකට මේ අපි ආවේ. ඒ නිසා ඒක උපරිම වශයෙන් කරගන්න බලන්න. ඒ නිසා තමන්ගේ ආකල්පවල ලොකු වෙනසක් වෙන්නට ඕන. අනිත්‍යගේ අඩුපාඩුකම් බල බල විවේචනය කරන්නේ නෙවෙයි අපට අපේ ජීවිතේ පොතෙන්ටද ඉහෙලටම ගන්න පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. ඒ සඳහා කටයුතු කරන්න. ඒ නිසා සතර සතිපට්ඨානය තුල පිනතුනි හික්මෙන් අපි උත්සාහ ගනිමු. අර මුලින් කියපු අවබෝධය සහිතව, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සහිතව තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඊළඟට බුදුහාමර දේශනා කරනවා සතිපට්ඨාන භාවනාවේදී ආරම්භයේදීම තමන්ගේ සීලය පිරිසුදු කරගන්නට ඕන, දිට්ඨිය දෘෂ්ටිය ඍජු කරගන්න ඕන කියලා. සීලය පිරිසුදු කරගන්න ඕන, දෘෂ්ටිය ඍජු කරගන්න ඕන කියලා. තමන් සිල්වත් වෙන්න ඕන පුළුවන් තරම් කාය වචනය සංවර කරගන්නට ඕන, නැත්නම් පින්තුනි දහමෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒ නිසා මූලික පියවරක් තමයි සීලය කියන එක කතාවම පාලනය වෙන්න ඕන තමන්ගේ. තමන්ගේ හැසිරීම වාදුරට පාලනය කරගන්නට ඕන. ඒ දෙක ඇතිවන්නේ හොඳ සංකල්ප තමන්ට තියෙනට ඕන. හොඳ සංකල්ප ඇති වෙන්නේ හොඳ දැක්මක් තියෙනට ඕන තමන්ට. සම්මාදිටිය තියෙනට ඕන. සම්මාදිටිය තියෙනවා සම්මා සංකල්ප තියෙනවා. සම්මා සංකල්ප තියෙනවා සම්මා වාචා කම්මන්තණි ටිකක් තියෙනවා. ඒ නිසා හොඳ සිල්වත් බවක් තියෙනට ඕන. සම්මාදිටිය පෙරට කොටගත්තු සීලයක් තියෙනට ඕන. ඒ වගේම වෙනතනි දෘෂ්ටිය ඍජු කරගන්නට ඕන. මොකද දෘෂ්ටිය ඍජු කරගන්නවා කියලා කියන්නේ ඇත්ත නැත කියන අන්ත දෙකෙන් දුර වෙනට ඕන. ලෝකේ ඕනෑම දර්ශනයක් ආගම ඉගැන්වීමක් ගත්තොතින් මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් එහෙකට අහුවෙලා ඉන්නේ. එක්කෝ Taman දකින්න අහන දේවල් තියෙනවා කියලා කියනවා නැත්තම් නෑ කියලා කියනවා. ඒක තමයි ලෝකයේ ඉගැන්වීම වල කියන්නේ. මේ රූපයක් පේනකොට අරූපේ තියෙනවා. සමහර අය කියන්නේ නෑ රූපයක් බාහිර නෑම කියලා කියනවා. ওই දෙකම අන්ත එක්ස්ට්‍රීම්. ඒත් බුදුදහම මේ දෙකෙන්ම දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් දේශනා කරන්නේ. ඒ මොකද්ද? අස්මින් සතිදං හෝති අස්මින් අසති දන්න හෝති කියන කාරණය. හේතු දෙක තියෙනකොට තියෙනවා, හේතු දෙක නිරුද්ධ වෙනකොටම නැති වෙනවා. තොට ඇත කියන පැත්තට යන්නෙත් නැහැ, නැත කියන පැත්තට යන්නෙත් නැහැ. දැන් මේ shabdaya ගත්තොත් මේ shabdayeද තියෙනවද නැද්ද කියලා අහුවත් කොහමද උත්තරයක් දෙන්නේ අපි? shabdaya නැහැ කිව්වත් අන්තයක shabdaya නැහැ කිව්වොත් මේ තියෙන කියලා කියන්න පුළුවන්. shabdaya තියෙනවා කිව්වොත් කොහොම නැහැ කිව්වොත් මම කියන්නේ කොහොම නැහැ මේකෙත් නැහැ අතෙත් නැහැ නිකහනෙත් නැහැ. ඔය එතකොට මේ දෙකම අන්ත මේ හේතු දෙක ඇති වෙනකොට ඔක්කොම ටික එකතු වෙනකොට මේ හේතුව තියෙනව නැති වෙනවටම නිරුද්ධ වෙනා කියන කාරණේ. ඇසෙන් රූපයක් දකින කොටත් එහෙමයි. මේ මොහොත හේතු දෙකෙන් හටගන්නවා. එතන නිරුද්ධ නැති ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියන කාරණේ. මෙන්න මේක තමයි දෘෂ්ටි ඍජු කරගන්න ක්‍රමය. එතකොට හේතු ටික නිසා ඵලයක් ඇති වුණාට ඒ ඵලය හේතු ටිකට අයිති නැහැ. මෙන්න මේක තමයි විශේෂම කාරණේ. යකඩ කැලි දෙකක් අට්ටු කරාම ශබ්දයක් ආවට ඒ ශබ්දය යකඩ කැලි දෙකට අයිති නැහැ. හැබැයි යකඩ කැලි දෙක නැත්නම් ඒ ශබ්දය හටගන්නේ නැහැ. යකඩ කැලි දෙක නිසා ශබ්දය හටගත්තා. නමුත් ඒ ශබ්දය යකඩ කැලි දෙකට අයිති නැහැ. ඇසයි රූපයයි චක්කු විඥානය ආදී මේ කරුණ නිසා රූපය හටගන්නවා. හැබැයි මේ එහෙකටවත් රූපය අයිති නැහැ. මේ එක හේතුවක් අත අඩුණොත් රූපේ නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ දැක්ම තමයි ඍජු කරගන්න කියලා කියන්නේ. ඒතකොට ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සතිපට්ඨාන ආරම්භයේදීම මෙන්න මේ ටික අපි උපදවා ගන්නට ඕන. ඔන්න ඊට පස්සේ කොච්චර වීර්ය කරත් සමන්නේ. ඊට පස්සේ පින්නතුණියා ටිකක් කලබල ගැති අනු කරගෙන තමන්ගේ ශරීරයේ දෙස බලනවා වාඩි වෙනවා. බලනකොට යා තමන්ගේ ශරීරයේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන බලවේගය තමන්ට පේනවා. මොකද්ද? හුස්ම ගැනීම හා පිට කිරීම කියන දෙක තමන්ට පේනවා. ඔහු ඒ තුළ හිත ටිකෙන් ටික තැම්පත් කරනවා. අතීත අනාගත අරමුණු වල හිත යන ගතිය අඩු කරගෙන වර්තමානයේ තුල හැකිතාක් දුරට හිත යාදිනු කරන උත්සාහ කරනවා. හිත තැම්පත් කරන්න යාට මේ ශාරීරිය නිර්මාණ වෙච්ච හැටි ප්‍රකට වෙනවා. මේ ශාරීරිය කියන්නේ සතර මහා භූත රූපෙන් හැදිච්ච දෙයක්. මේක ආහාරයේ ප්‍රතිඵලයක්. ආහාරය ඇතිවීමෙන් හටගත්තා. ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දියක් කියලාට කය ගැන අවබෝධය ප්‍රකට වෙනවා. ඒ සිතේ තැන්පත් බවත් එක්කම ඔහුට පුළුවන් නම් අර අවබෝධයෙන් සමාධියෙන් ඉන්න නිසා හෝ කයනපස්සනාව තුළ හිත තැන්පත් වීමත් එක්කම ඔහුට ඕනනම් අනිත් ඒව නොඩා කැමතිනම් ඔහුට කෙලින්ම ස්කන්ධ පංචකයේ සමුදේ ලබන්නත් පුළුවන්. අර තැන්පත් බවත් එක්කම ආනාපාන සතිය මුල් පියවර වඩලා මුල් පියවර තුළ හිත සමාධිමත් කළා ඔහුට ඒ තුලින්ම අනිත් දුක අනාත්මය කරන්නත් පුළුවන් කැමතිද? ඒ කරන ප්‍රමාණයට ඔහුගේ අවිද්‍යාව දුර වෙනවා. එහෙමත් නැත්නම් ඒ තැනැත්තා ඉරියාපත විදියට තමන් හිත භාවිතා කරනවා. ඇවිදිනකොට හොඳට සිහියෙන් තමන් ඇවිදින්නේ වර්තමාන හිත තියාගෙන. වාඩි වෙලිනකොට හොඳට තමන් ඉන්නේ ඉරියව ගැන සිහියෙන් ඉන්නේ. හිටගෙන ඉන්නකොටත් හොඳට සිහියෙන් ඉන්නේ. සැතපෙනකොටත් හොඳට තමන්ගේ සැතපෙන ඉරියව ගැන සිහියෙන් ඉන්නේ. එහෙම ඉදිමින් ඒ තැනැත්තා හිත තැම්පත් කර කර ඒ ලැබෙන චිත්ත සමාධිය උපයෝගී කරගෙන ආයෙ අනිත්‍යතාවය බලනවා. පරිසම්පාදේ ආයෙ බලනවා. හැම මොහොතෙම හිතට සිතුවිලි එනකොට කවුරු හරි මතක් වෙනකොට දරුවා මතක් වෙන්න පුළුවන්. ඊයේ රෑ හදපු වාහනේ මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොටම ඒ මොහොතේ හටගත්තේ සිතුවිලි එක තියෙන දේ නෙවෙයි. දැන් මේ සිතේ හටගත්තු දේ එතනම නිරුද්ධ වුණා. ඒක නිරුද්ධ වෙලා ඊට පස්සේ උදේට හදපු කිරිබත් ටික මතක් වෙනවා. ආයෙත් එතනම හටගත්තා. එතනම නිරුදුනා කියලා දකිනවා. ඊට පස්සේ එනකොට මගේ දිමුණ ගහේ කෑ මතක් වෙනවා. ඒකත් හටගත් එතනම නිරුදුනා කියලා දකිනවා. ඒ වගේ නිතරම Taman හැම අරමුණක් කෙරෙහිම ඒ අරමුණේ හිත බැස නොගන්නා විදිහට ඒ සිතවිල්ල පහළ වෙනකොට මනිකයම දකිනවා. එතකොට ඒක බැසගෙන දුක් විඳින දින අවස්ථාවෙන් එන මඩ වෙනවා. ඉරියාපත පබ්බේ ඊළඟට සම්පජඤ්ඤය තමන් වැඩ කටයුතු කරනකොට තම උදෑසන පටන් රාත්‍රී දක්වාම කොමන වැඩක් කළත් වර්තමාන මොහොතේ උපරිම සිත තියාගෙන සති නිමිත්තත් හිත තියාගෙන තමන් ඒ වැඩ බල කරනවා. වැඩට යන්නේක ඉගෙන ගන්න යන්නේක කඩේට යන්නේක අතුපතු ගන්නේක ඇඳුම් සෝදනේක හැමදේම හොඳට වර්තමාන හිත තියාගෙන කරනවා. කල්ල ඉවරුණාට පස්සේ දේ ගැන නෙවෙයි හිතන්නේ, කරන දේ ගැන උපරිම සිත තියාගෙන කරන්නේ. යතේ කල්ලි වරල කඩේට යන්න ඕන කියන එකත් සිහි කරන්න පුළුවන්. සිහි කරනකොටම තමයි සිහින් කරන්නේ. ඊයේ වැඩ ගියපු තැනදී කවුරු හරි හිතේ දෙන දෙයක් කිව්වා නම් ඒකත් මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් මේක දකින්න කේන් තියන්නේ යාට. එයා දනවා තමන්ගේ තමයි මේ සිහි කරේ කියලා. එතකොට ඒත් එක්ක ඉඳගෙන අනිත්‍යතාවය බලනවා. එහෙම යනකොට ටිකක් කල යනකොට ඔහුට තමන්ගේ ශරීරයේ සකස් වෙච්ච සතර මහා භූත රූපත් ඔහු සිහි කරනවා. මේ ශරීරය හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නේද කියලා සතර මහා භූත රූපේ නිර්මාණයක් නේද කියනකෝ බෙදලා බලනවා. තමන් ගැන බල බල ඉනවා. අනේ මේ සතර මහා භූත රූපේට මේ කර්මෙන් ආපු විඥානේ සම්බන්ධ වෙලා නේද යන්නේ. මේක විඥානයේ නිරුද්ධ වීමත් එක්කම මේක දෙක වෙන් වෙනව නේද කියන දකින්න තමයි. ඒ අතරේ තමයි දරුව මතක් වෙනවා. දරුවගේ තියෙන මේ සතර මහා බෝධි රූප නේද කියලා එකක් දකින්නවා. බැනපු කෙනෙක් මතක් වෙනවා. ආයාගේ තියෙන මේ සතර මහා බෝධි රූප නේද කියලා එකක් දකින්නවා. අජ්ජත්තං වා කායේ මහිද්දා වා කායි කියන මේක. මේත් එක තමයි උපරිම ලෙස සිහි පිටවා ගන්න මේක. ඊට අපි දැන් මේ කියා සිහි කරන්ද? ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, ධාතු මනසිකාරය, ඊළඟට ශරීරයේ කොටස් ටික ගැන තමයි මතක් වෙනවා. කොටස් 32ම නැතුණත් එක එක සිහි කරන්න පුළුවන්. ප්‍රධාන දෙයක් විදිහට තමන්ගේ මේ ශරීරයේ මේන කේන්ද්‍රයට ස්කෙල්ටන් එක. ඒක සිහි කරන්න පුළුවන් තමයි මේ ශරීරයේ ඇටසැකිල්ල මත නේද මේ හැම ටික ආරෝපණය කළ මැටි ගහලා වගේ අර වඩිච්චි විත්තියට මැටි ගහලා වගේ මේ ටික දාලා විඥානයේ නැමැති කරන්ට් එකක් දාලා දැන් මේ තියෙන්නේ. ඒකෙන් දැන් මේ අතපහේ මේ කරනවා අර වෙන කෙනෙක් කොළමන වගේ විඥාන අයින් කරගාම මේක ඉවරයි. එතකොට පින්නතුනේ මෙන්න මේ ශරීරයේ තියෙන දැන් මේ ඉන්න කම්ම අපිට පේන පින්නතුනේ පුද්ගලෙක් ඉන්නවා කියලානේ. විඥානේ තියෙන කම්ම හිතන්නේ කෙනෙක් ඉන්නවා කියලා. රූපං අත්තෝ සමනපස්සති කියන්නේ ඒක රූපී ආත්මය කියලා අපි හිතන් ඉන්නවා. මරුණට පස්සේ මොකද කියන්නේ? රූපවන්තං වාස්තානං. අනේ දැන් මම මරුණා. දැන් ඉතින් ප්‍රාණකාරයට පින් අනුමෝදන් කරන්න ඕන. ඊට පස්සේ ආනේ රූපවන්තං වාස්තානං. ආත්මයට රූපයක් කියලා ඊට පස්සේ හිතන්න. අනේ මැරිච්ච එක නම් දැන් ගහක් උඩ ඇති, පාවේ පාවේ ඇති. එයාට දැන් මේක දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ඒ කියන්නේ අනිත් පැත්ත තව දෘෂ්තියක්. පින්නතුනි මෙන්න මේ විදියට සක්කාය දිට්ඨිය ගැන විසි ආකාරයෙන් බැස ගන්නා ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේක දැකීමත් එක්ක මේ තමන්ගේ දුක ඇති වෙනට හේතු වෙච්ච මුල් අරටුවටම මුදුන් මුලටම මේ පාර ගන්න එක මේ කරන්නේ. මෙන්න මේ විදියට පින්නතුනි තමන්ට පටිකුල මානසිකාර්ය නැත්තම් කායගත සතිය වඩන්නත් පුළුවන්. කේසා ලෝම ආදී වශයෙන් අට්ටික ආදී වශයෙන් කොටසක් අරගෙන තමන්ට නිතරම මෙනෙහි කරමින් ඉන්න පුළුවන්. ඒක මෙනෙහි කරනකොට කවුරු හරි දැක්කොත් ඒ දකින්න කෙනක් අනේ ඒ වගේම කෙනෙක් නේද කියලා දකිනවා. හැබැයි යාට කියන්නේ නෑ අපි යාට කිව්වොත් බනමාන වෙනවා. ඔව් අපි දන්නවා මේ එන්නේ මට තියෙන જાති එකක් තමයි මේ තෙන්නේ කියලා. ඔය යට සැගිලම තමයි මේ තියෙන පොඩි වෙනසයි බාහිරින් පොඩ්ඩක් තියෙන කියලා තමන් දකිනවා. ඊළඟට පින්නොත්නේ මේ ශරීරය මිය ගිහි පොයගේ ශරීරයක් තමන් සිහි කළා. ඒකේ කොටස් ටික කොටස් 9කට බෙදලා තියෙනවා. බුද්ධ මාතක විනීලක වශයෙන් මේ කිදි මෙන ගතිය නිල් වෙන ගතිය ඒ අවස්ථා ටිකක් තමන්ට දැකපු දැනකින් හෝ තමන්ටම හිතින්ම වාගෙන සිහි කරන්න පුළුවන්. අනේ මේ මට තියෙන මේ ශරීරය කවදා හරි මේ තත්ත්වයට පත් වෙනව නේද කියලා තමන් නොනින් දකිනවා. දකින්න දකින්න මේ රූපය තුළ හිත බැස ගන්න ගතිය අඩු වෙනවා. ඒ කරන හැම දෙයකම තියෙන තුනේ සිත සමාධිමත් වීමත් එක්කම ඒ සමාධි වෙච්ච හැම මොහොතේම තමන් ප්‍රයෝජනයක් ගන්නවා. මොකද ගන්න ප්‍රයෝජනය? එක පැත්තකින් ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න රූපේ. අනිත් පැත්තේ මොකද කරන්නේ? අනිත් පැත්තෙන් ඒ සමාධිය උපයෝගී කරගෙන තමන්ගේ හිතේ පහළ වෙන ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න තමන් දක්ෂ වෙනවා. මේක තමයි අපි අවසාන ප්‍රතිපලය. මෙන්න මේ විදිහට කායනුපස්සනා වඩනකොට පින්නතුනි තව කර්ණ රාශියක් එක විටම සිද්ධ වෙනවා. කායනුපස්සනා වඩන්න වඩන්න මේ රූපේ හට ගැනීම නිරුද්ධ වීම පේනවා. රූපස්කන්ධය ප්‍රකට වෙනවා. කබලින්කාර ආහාරය අවබෝධ වෙනවා. ඒ වගේම රූප නාම රූප දෙකින් රූපේ නෙනම ප්‍රකට වෙන්න ගන්නවා. ඒ අවසාන ප්‍රතිඵලය තමයි ආත්ම වශයෙන් පුද්ගල සංඥාවෙන් නිත්‍ය සංඥාවෙන් මේ රූපය තුළ බැස ගන්න ගතිය එන්නෙනම අඩු වෙනවා. මේ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න අනිත් පැත්තෙන් රාග ද්වේෂ දෙක අඩු වෙන්න කියලා අමුතු මහන්සියක් එන්න ඕනේ. මේ අවබෝධයේ හිටිය ප්‍රමාණයට ලස්සනම කෙනෙක් දැක්කත් දන්නවා ඉතින් මේ අර වගේ කෙනෙක් තමයි කියලා. එයාගේ අතින් අඩුපාඩුවක් වුණත් අමනාප වෙන්නේ නැහැ දන්නවා මේ වගේ ස්වභාවයකින් මේ ක්‍රියාකාරීත්වයෙන් මේකුනේ. ඒ දෙ මේ පුද්ගලයාට අයිති නැහැ කියලා දකිනවා. ඒ නිසා මේ අවිද්‍යාව දුර වෙච්ච පමණට පිනතුනේ රාග දේශ දෙක ඔහුගේ දුර වෙලා තියෙන්නේ. අමතුයෙන් වෙහසක් ඔහුට අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙවෙයි නිතරම අනිත් පුද්ගලයන් ගැන හිත මුලා වෙන ගතිය, හිත කාලේ නාස්ති කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. කෙනෙක් දැකපු කෙනෙක් ගැන අඟපස්සෙන් මතක් කරගෙන රූපය බල බල අපි ඒ හිතින් ඒ රූපය තුල බැස ගන්න ගතිය එනවා අඩු වෙනවා. ඒක ඉක්මනින්ම සිතල අවසන් කළා තමන්ගේ වැඩේ තමන්ගේ පැත්තට හැරෙන තමන්. අර තුල තමන් ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ නිසා පිනුතුනේ මෙයාට සඳහන් කරේ සතර සතිපට්ඨානයේ මූල කාරණය අපි මෙන්න මේ සඳහන් කරපු කායනපස්සනාව ටික වෙලාවක් අපි පුරුදු කරමු. හොඳයි පිනුතුනේ සඳහා සෝදානම් වෙන්න. අපේ සතර සතිපට්ඨානයේ කරුණු හතරම ටිකෙන් ටික පැහැදිලි කරනවා. ඒව අපට ඉඩ තියෙන විදිහට අපි පුහුණු කරන්නත් මෙහිදී බලාපොරොත්තු වෙනවා. අපි දැන් මෙතෙන්දී මේ කායගත සතිය ඇතුළු කායනපස්සනාවේ කොටස් 6න් එකක් අපි පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරද්දී ඒ පැහැදිලි කරන විදිහටම ඔබට කරන්නත් පුළුවන්. නැත්නම් ඊට අමතරව ඔබ වැඩිපුරම පුහුණු කරපු එකක් තියෙනවා නම් ඔබ කැමති ඔබට ඒක මේ අතරේදී පුහුණු කරන්නත් පුළුවන්. දැන් අපි සතර මහා බෝධ රූප පිළිබඳව කායනපස්සනාව වඩද්දී ඔබට අට්ටික සංඥා වඩලා පුරුදු නම් ඔබ අට්ටික සංඥා වඩන්න. අපි අට්ටික සංඥා වඩනවා නම් ඔබ ආනාපාන සතියට කැමති නම් ආනාපාන සතිය තුල හිත තියාගන්න. හැබැයි ආනාපාන සතිය තුල හිත බැසගන්නේ නැහැ. සති නිමිත්ත තුල ඉඳගෙන එහි අතුරු දෙයක් විදියට තමයි ආනාපාන සතිය බලන්නේ. ආනාපාන සතිය කියලා මේක හිත බැසගත්තොත් හිතට ලොකු වේසක්, හිතට ලොකු පීඩනයක්. ඒ නිසා සති නිමිත්තට ප්‍රධානත්වය දෙන්නේ සති නිමිත්තේ ප්‍රධාන වශයෙන් හිත තියාගෙන ඉඳිද්දී තමන් ආනාපාන සතිය ගැන සිහි කරනවා ඉතාම සැහැල්ලුවෙන් ස්වාභාවික සිදුවෙන. අපි ආනාපාන සතිය කරනවා නම් ඔබ කැමති නම් නවසීවතික මිය ගිහපු ශරීරයක තියෙන කොටස් වල මේ අවස්ථාව වෙන ස්වභාවය ඔබට ඒක සිහි කරන්නත් පුළුවන්. ඒ කුමන වදයක් සිහි කරමින් හිත තැම්පත් කරගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන ගමන් හැකිතාක් දුරට තමන්ගේ හිතට සිතුවිල්ලක් පහළ වුණා නම් ඒ පහළ වෙච්ච හැම මොහොතෙම ඔබ දක්ෂ වෙන්න මේ ඇති වුණේ ස්කන්ධ පංචකයක් ඒක හටගෙන එතනම නිරුදුනා කියලා දකින්න. ඔබට කනට ශබ්දයක් ඇහුණා නම් ඒ ශබ්දය හඳුනාගත්තා කියලා කියන්නේ මේ පහේ හට ගැනීම, ඒ පහ හටගෙන නිරුදුනා. ඔබේ අතපයේ වේදනාවක් ඔබට දැනුණා ඒත් මේ පහමයි හටගත්තේ ඒකත් නිරුදුනා. ඔබට අතීතයේ කවුරු හරි කෙනෙක්ගේ සිද්ධියක් මතක් වුණා නම් ඒ මතක් වෙන මොහොතේම ඔබ දක්ෂ වෙන්න ඒක අනිත්‍යතාවය බලන්න. හැබැයි මූලිකත්වය දෙන්නේ කායනපස්සනාවට මෙතෙන්දී. මොකද අපි වඩන දැන් කායනපස්සනාව. කායනපස්සනාව වඩද්දී ඒකට ප්‍රමුඛත්වය දෙන ගමන් හිතට පීඩාවක් ඇති වෙන දෙයක් ආවොත් හිත වෙන පැත්තට යන්න ආවොතින් Taman දක්ෂ වෙන්න ඒ මොහොතේම අනිත්‍යතාවය බලන්න. හිත අනිත්‍යතාවය විතරක් නෙවෙයි හිත නිකන් තනියම පහළ වෙන්නේ නැහැ. මේ පහම ඇති වුණා, පහම නිරුදුනා කියලා දකින්න දක්ෂ වෙන්න. ඒ අතරින් අවසානයේදී හිත උගා සමාධිමත් වෙනකොට තමන් බලන තමන් කොයි ඉන්ද්‍රියෙන් අරමුණක් ගත්තත් තමන්ට ඇති වෙන්නේ මේ පහ නේද හටගෙන නිරුදුනවා කියලා දකින්නට තමන් උත්සාහ කරන්න. හොඳයි පින්නතුනි භාවනාවට සූදානම් වෙන්න. භාවනා කරන අතරේදී ඔබට කොමනම කටයුත්තකට පහරට යන්න ඕන නම් අනිත්‍යයට බාධාවක් නොවන විදියට යන්න සිහියෙන් ගිහිලේ කටයුතු කරගෙන එන්න. හොඳයි පින්නතුනි දැන් තමන් හින්න ඉරියව්ව ගැන හොඳට සිහි කරන්න. ශරීරයෙන් වාක් සැහැල්ලුවෙන් රිලැක්ස් එකේ තියාගන්න. මම දැන් ඉඳගෙන ඉන්නේ. මගේ අතපය ආදී තියෙන ඉරියව්ව මේ විදියයි. මං හුවා සිහියෙන් ඉන්නවා මං මේ ඉරියව්ව ගැන. මම දැන් අතීත අරමුණු හෝ අනාගත අරමුණු සිහි කරන්නේ නැහැ. වර්තමානයේ මා සිටින ඉරියව්ව ගැනයි දැන් මේ සිහි කරමින් ඉන්නේ. හොඳට නාසය ආශ්‍රිතව තමන්ගේ සති නිමිත තියාගෙන මේක කරන්නේ. සති නිමිතට ප්‍රමුඛත්වය දීලා තමන්ගේ ඉරියව ගැන හොඳට සිහියෙන් තමන් වර්තමානයේ තුල සිට පිහිටුවාගෙන ඉන්නවා. මෙහෙම ශරීරය ගැන සිහි පිටුවාගෙන ඉඳිද්දී මට මගේ ශරීරයෙන් කුමන හෝ දෙයක් කරන්න ඕන වෙනවා නම් මම ඒකම සිහියෙන් ඒක කරන්නේ. මගේ අතපය දික් කරන්න වෙන්න පුළුවන්. මගේ හිස කසන්න පුළුවන්. මට ඒක කරන්න පුළුවන්. නමුත් මම ඒකම සිහියෙන් ඒ අත අරගෙන ගිහිල්ලා මම ඒ දේ කළ නැවත අත තිමුණු තැන මම තියෙනවා. නාසය වෙත සිත පිහිටුවා ගනිමින් මා සිදු කරන හුස්ම ගැනීම හා පිටකිරීම ආශ්වාස ප්‍රශ්වාසය ගැන මං හොඳට සිහිය දැන් පිහිටුවා ගන්නවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බවත් මා හොඳට සිහියෙන් ඉන්නවා. වර්තමාන අරමුණ තුල ආනාපාන සතිය ගෙරී මගේ හිත සම්පූර්ණයෙන්ම මම තියාගෙන ඉන්න දැන් දීර්ඝව හුස්මක් වැටෙන විට ඒ දීර්ඝ හුස්මක් බවත් කෙටි හුස්මක් වැටෙන විට ඒ කෙටි හුස්මක් බවත් මම හොඳට සිහියෙන් ඉන්න දැන් මගේ සම්පූර්ණ අවධානය සතිමත් බව හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිහිය කිරීම පවත්වා ගන්නවා. ඉතාම සැහැල්ලුවෙන් ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිටකිරීම ගැන වර්තමානයේ තුල මා සම්පූර්ණ අවධානය පවත්වා ගන්නවා. ආනාපාන සතිය වඩන අතරේදී මගේ හිතට කිසියම් අරමුණක් පැමිණෙනකොටම ඒ සිත ගැන මම අවධානෙන් ඒ මොහොතේම හට ගැනීම නිරුද්ධියම දැකලා හිත උපේක්ෂාවට පත් කරගන්නවා. මට කායික කිසියම් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාවත් හඳුනා ගනිමින් එහි අනිත්‍යතාවය දකිමින් යලිත් මා මගේ අරමුණ කරා පැමිණෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන මා සම්පූර්ණ අවධානයෙන් පසු වෙනවා. ආනාපාන සතිය වැඩීම අතරේදී දැන් මම මගේ ශරීරය නිර්මාණය වෙච්ච ප්‍රධාන කොටස් හතර පිළිබඳව පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර මහා භූත රූප ගැන මා අවධානය යොමු කරනවා. මගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ කොටස් හතරක එකතුවකින් නේද කියලා මා නුවණින් මගේ ශරීරයේ ස්වභාවය බලනවා. මගේ ශරීරයේ මේ නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ කොටස් හතරෙන් නේද? ඒ හතරට මුල් වුණේ මාගත්තු ආහාරය නේද? ඒ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට මේ සතර මහා භූත රූප එකතුණා නේද කියලා මම හොඳට නොනින් දකිනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මගේ ශරීරය නිර්මාණය වී තියෙන්නේ මේ කොටස් හතරින් නේද? ඒ වගේම මගේ සිතේ යම් පුද්ගලයෙක් මතක් වෙනකොට නම් ඒ මතක් වෙන හැම මොහොතෙම මා බලනවා ඒ පුද්ගලයා තුළත් නිර්මාණය වෙලා තියෙන මේ හතරම නේද? මට යම් කිසි භෞතික දෙයක් මතක් වෙනවා නම් මගේ වාහනය, මා පාවිච්චි කරන උපකරණ මේ හැම දෙයකම තියෙන මේ හතර නේද කියලා මම හොඳට නුවණින් දකිනවා. නාසය ආශ්‍රිතව මගේ සිහිය සති නිමිති තුළ පවත්වා ගනිමින් මා දැන් මගේ ශරීරයේ නිර්මාණය වෙච්ච දෙතිස් කුණපයෙන් කොටස් කීපයක් මා සිහි කරනවා. මගේ ශරීරය ඇට සැකිල්ලක් තුළ නිර්මාණය වෙච්ච දෙයක්. ඇට සැකිල්ල තමයි මගේ ශරීරය සම්පූර්ණයෙන්ම දරාගෙන ඉන්නේ. මා හොඳට මගේ ශරීරය නිර්මාණය වෙච්ච මේ අට්ටික පංජරය ගැන හොඳට නුවණින් බලනවා. ඒ ඇට සැකිල්ලට යාව තියෙන ඇටකටු දත් හිස්කබල් ආදී මේ හැම දෙයක්ම මා හොඳට සිහියෙන් නුවණින් දකිනවා. මගේ ශරීරයේ සැකසීමෙන් යුක්ත මේ අට්ටික පංජරය මා සිහි කරන අතරින් කිසියම් මගේ මිතුරෙක් හෝ ඥාතියෙක් මට සිහි වෙනකොටම මා ඔහු පිළිබඳවත් මේ ආකල්පෙම බලනවා. මේ වගේ ඇට සැකිල්ලක් මේ දෙතැනත් උඩක් තියෙන්නේ කියලා මා හොඳට නුවණින් දකිනවා. ඊළඟට මම කල්පනා කරලා බලනවා මරණයට පත්වෙච්ච කෙනෙකුගේ ශරීරයක තියෙන අවස්ථා කීපයක් ගැන. විඥානයේ ඉවත් වූ ශරීරය ටිකෙන් ටික දුර්වර්ණ වෙලා ඉදිමිලා නිල් වෙලා සැරවාදී වැగిදිලා පණුවන් ඇතුළු වෙලා ටිකෙන් ටික ඒ ශරීරය දුර්වල වෙලා විවේකී යනවා. නහරාදිය වේලේ ගිහිල්ලා ඇට කැබලි ඉවත් වෙලා තැන් තැන්වල ඇට කැබලි තියෙන ඒ ශරීරයක් මා හොඳට නුවණින් දකිනවා. මිය ගිහිපු දවසේ පටන් ටිකෙන් ටික ඒ ශරීරය වෙනස් වෙලා ගිහිල්ලා ඇට සැකිල්ලක් බවට පත් වෙන අවස්ථා ටික මා ඊටාම නුවණින් ඊටාම පැහැදිලිව දකිනවා. උද්දමාකක විනීලක විපුම්බක විචිද්දක විකායකක හතවික්කිතක ලෝහිතක පුලවක අට්ටික ඒ මෘත ශරීරයේ ස්වභාවයම නේද මා මේ දරාගෙන ඉන්න ශරීරයේ ස්වභාවයක් කියන අවබෝධය මට ලැබෙනවා. මගේ ශරීරයත් මා කවදහරි අත්හැරපු දවසට මේ ශරීරයටත් වන්නේ ඒ දෙයම නේද කියලා මම හොඳට නුවණින් දකිනවා. මට යම් කිසි කෙනෙක් මතක් වුණොත් ඒ සිහිපත් වෙන හැම දිනාගේම ශරීරයේ යථාර්ථයක් මේක නේද කියලා මම හොඳට නුවණින් දකිනවා. මම නැවත ආස්වාස ප්‍රස්වාස වෙත මගේ හිත මරගෙන එනවා. නාසයාසිතව හිත පිහිටුවා ගනිමින් ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිටකිරීම ගැන මගේ පරිපූර්ණ අවධානය මා රඳවා ගන්නවා. හුස්ම ඇතුළ වෙන විට හුස්ම ඇතුළ වෙන බවත් හුස්ම පිට වෙන විට හුස්ම පිට වෙන බවත් මා ඊතාම සිහියෙන් නොනින් පසු වෙනවා. වර්තමානයේ තුල හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සම්පූර්ණ අවධානය මා පවත්වා ගන්නවා. මගේ හිත ආස්වාස ප්‍රස්වාසයේ තුල තැන්පත් වෙමින් පවතින්නේ ඒ තැන්පත් වූ සිතින් මා මගේ සිත ගැන තවදුරටත් බලනවා. සිතට පහළන සිතවිලි හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙනවා. පෙර නොතිබී හටගන්නා මේ සිතවිලි ඉතුරු නැතුවම නිරුද්ධ වන ආකාරය, පංච උපාදානස්කන්ධේ හටගෙන නිරුද්ධ වීම මා හොඳට දකිනවා. මේ හිත අනිත්‍ය දෙයක් නේද? ඒ හිත අනාත්ම වූ සත්පුද්ගල නොවූ දෙයක් නේද? නාම රූපයන්හි ප්‍රතිඵලයක් නේද කියලා මම හොඳට දකිනවා. මේ අනිත්‍යතාවය පිළිබඳව මගේ සිය හොඳට තියාගනිමි. සති නිමිත්ත තුළ තවදුරටත් මාසීය භාවිත කරමින් මේ අනිත්‍යතාවය වඩ වඩා ප්‍රකට කරගන්නට මගේ සියලු ශක්තියින් මා කැප කරනවා, යොදනවා. අනිත්‍යතාවය පිළිබඳව මේ පරිපූර්ණ අවබෝධයෙන් යුතුව මා දැන් මේ කායපස්නා වැඩීම මෙතනින් නිමාවටපත් කරනවා. එහෙත් මා තවදුරටත් මේ ස්කන්ධ පංචකයේ සමුදේවය පිළිබඳව මගේ සිහිය මං අඛණ්ඩව පවත්වා ගන්නවා. ඒ සතියෙන් ඒ වීරයෙන් යුතුව මා දැන් මගේ නෙද්දක විවර කරනවා. සාදු සාදු සාදු. පින්නතුනි, අපි මේ කරුණු ඉතාම කෙටියෙන් මේ පාරිත කරන්නේ, ප්‍රායෝගික කරන්නේ. පින්නතුම් දක්ෂ වෙන්නට ඕන මේ අපි කියන දේ අර්ථය තේරුම් ගන්න. ඇතැම් විට මේ එකක් අපි මෙතන විනාඩියකින් වඩන කාරණයක්. ඇතැම් විට අපි සාමාන්‍ය ජීවිතෙදි කරනකොට ඇතැම් විට දවස් ගානක් අපිට එක දිගට කරන්න වෙන්න පුළුවන්. ඒ කරන්න අපි මේ පෙරපුරුවක් මේ ආභාෂයක් ලබා ගන්න අවස්ථාවක්. ඒ නිසා දැන් මෙහෙම කරාම පින්නතුන්ට තේරෙනවා අපි එදිනෙදා ජීවිතයේ ගත කරන හැම දෙයක්ම අපට කොයිතරම් දුරට අවධානයෙන් සතුටෙන් නිවන් මඟ අභිමුඛ කරගෙන අපිට කරන්න පුළුවන්ද කියලා ඔබට තේරෙනවා. ජීවිතයේ කිසිදු කරුණක් තමට එපා වෙන්නේ නැහැ. ලබන සියලුම අත්දැකීම් තමට භාවනා කමට මගේ දෙන්නේ. හැම දෙයක්ම පින්නතුනේ අපේ ජීවිතයේ සුභවාදීව බලන්න භාවනා කමටහක් බවට පත් කරගන්න අපට පුළුවන්. අපි ඉගෙන ගන්නකොට, රැකී රක්ෂා කරනකොට, කඩේට යනකොට, ගෝණින් යනකොට මේ හැම තැනදිම තියෙන්නේ අපිට භාවනා කරන භාවනා මධ්‍යස්ථාන නේද කියලා අපිට හිතෙනවා. ඊට පස්සේ මේ හැම දෙනාම ඉන්නේ අපිට භාවනා කරන්න උදව් කරන නේද කියන හැඟීමක් අපිට ඊට පස්සේ ඇති වෙනවා. ඒ නිසා අපි නැතිනම් මේ දැනුම අපිට ලැබුණොත් අපේ ආකල්පවල ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වගේම අවසාන ප්‍රතිඵලය තමයි පුද්ගලයන් හෝ දේවල් ගැන ඇලීම සහ ගැටීම එන්න එන්නම අඩු වෙනවා. උපේක්ෂා සාගත බව එන්න එන්නම වැඩි වෙනවා. මේක තමයි අපට ඇති වෙන ප්‍රතිඵලය. හැබැයි මේ උපේක්ෂාව අර අවිද්‍යාවෙන් මෝහෙන් ඇති වෙන උපේක්ෂාවක් නෙවෙයි. උපේක්ෂාවේ විවිධ ප්‍රභේද තියෙනවා. ආකාර ගානක් තියෙන උපේක්ෂාවේ ඉකොනොමිකයේ. නමුත් මෙතෙන්දි මේකේ උපේක්ෂාව ඊටාම සිහියෙන් නොවනින් තියෙන උපේක්ෂාවක් මේක. දැන් අපි මානසික රෝහලකට ගියත් අපිට දැක ගන්න පුළුවන් සමහර අය හරි උපේක්ෂාවෙන් ඉන්න අය. අත් දෙක බැඳගෙන බලාගත්තු අතරේ දවස් ගණන් බලාගෙන ඉන්න පළක් අය. කෑම කන්නේ නැහැ. කවුරුර කෑම කන්නේ කිව්වොත් කටහරිනවා. ඇඳුම කන්නේ කිව්වොත් සාමුතර අධ්‍යයන මේක. බලාගත්තුත් බලාගෙන එක දිගටම ඉන්නවා. අර බාහිර අරමුණු තුළ සම්පූර්ණයෙන්ම හිත බැසගෙන යගෙන නැත්නම් එයාට මතක් වෙච්ච අතීත අධ්‍යක්ෂකම සම්පූර්ණයෙන්ම නිමග්න වෙලා මෝහය තුළ දැඩිසේ ගිලිලා ඉන්නේ. ඒ නිසා බාහිරට සංවර හිටියා කියලා විතරක් බුදුදහමෙන් අගය කරන්නේ නැහැ ඒක. ඒ තියෙන උපේක්ෂාව නිතරම සම්මා සතියෙන් සම්මා ප්‍රඥාවෙන් අර්ථවත් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක සැබෑ උපේක්ෂාවක් බවට පත් වෙන්නේ. ඒ සඳහා අපිට පින්නතුනි දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා. අප මෙතේ කියපු කාරණා වලින් පින්නතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් දැන් අපි අවස්ථාව ලබා දෙන්න. පරිසම්පාදේ කියන්නේම මේ ඇතිවන සිද්ධාන්තයේ විස්තර කරන ක්‍රමය. ඒක පරිසම්පාදේ තේරුම් ගන්නවයි කියන්නේ මේක තේරුම් ගන්නවා කියන එක. එතකොට ඒක අපි එක පියවරකදී තේරුම් ගන්නේ සුතමේ ඥානෙ. අහලා දැනගන්නවා. දැන් ඔබ බණහදි කරන්නේ මේ සිස්ටම් එක දැනගන්න එක. හරියට ගමනක් යන්න තියෙනකොට කලින් මැප් එක ගන්නවා කියන එක. ඒක සුතමේ ඥානෙන් ගන්නවා අපි. අවිද්‍යාසහගතව බැලුවත් යමක හිත බැසගත්තොත් සංස්කාර හට ගන්නවා, වේදනා සංඥා දිගටම ගිහිල්ලා ජාති මරණවල බැසගෙන තියෙනවා. දැන් මේක තියෙන්නේ බාහිරයි කියලා දැනගත්තොත් මේ පේන රූපයේ බාහිර කෙනෙක් මෙහෙම ඉන්නවා කියලා හිත අවිද්‍යාවෙන් බැසගත්තොත් එයා ළඩ වෙනකොට මැරෙනකොට ඒ දුක් ටිකත් එක්කම අපි ගන්නෙ නිකන් නෙවෙයි. ඒත් මෙන්න මේ අවබෝධය තමයි පරිසම්පදා අවබෝධය කියලා කියන්නේ. එතකොට මේ නොදැනීම තුලින් පරිසම්පාද ගුණගෙන හැටි දැනගන්න එක තමයි සුතමේ ඥානෙන් අපි කරන්නේ. එතකොට ඒක දැනගත්තට පස්සේ එහෙනම් එහෙම ඇති නොවන විදිහට හිතන ක්‍රමය තමයි අනිත් පැත්තට යන්නේ අපි. ප්‍රැක්ටිකලි කරන්නේ ඒක. ඒක එකපාරම පහම දැනගන්න බැරි නිසා තමයි අපි කායනුපස්සනාව වඩන්නේ, වේදනුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ හතර වඩන්නේ මේ පහ එකටම බලාගන්න බැරි නිසා. දැන් අපිට අපි කියමු යම් කිසි බීමක් දෙන ඔයාට. ඔයා ඒ බීම හදපු වෙලේ කවදාවත් දැකලා නැහැ. ඒකට මොනවද දාන්නේ කියලා දන්නේ නැහැ. ඔයා ඒක බොනකොට ඔයාට කියන්න පුළුවන් ද හවල් දේ වැඩි, හවල් දේ අඩුයි කියලා කියන්න පුළුවන්? බෑ නේ. හැබැයි ඔයාට පෙන්නනවා මෙන්න මේ ටිකට මේකට දාන්න මෙන්න මේවා. මේව දානවා කියලා ඔයාට හදන විදිය පෙන්නනවා. පෙන්නුවට පස්සේ ඔයා බොනවා. බොනකොට ඔයාට ඇතැමිට කියන්න පුළුවන් මේකට මේ දේවල් දාලා මේව වැඩි මේව අඩුයි කියලා ඔබට කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එක විටම මෙහෙම රූපය දකිනකොට පංචපරස්කන්ධය හට ගන්නවා කියලා එකපාර අපි දකින්න දක්ෂ නැහැ. අන්නේ දකින්න දක්ෂ නැති නිසා තමයි අර හදපු බීමේ රෙසිපි එක පෙන්නනෝ වගේ මේක රෙසිපි එක දිගහැරලා පෙන්නනවා මේ. ඒකට තමයි කායනුපස්සනාව වෙනම කරනවා, වේදනුපස්සනාව වෙනම කරනවා, චිත්තානුපස්සනාව වෙනම කරනවා, ධම්මානුපස්සනාව වෙනම කරනවා. මේ පහ ඇත්තටම සැබෑ ලෝකෙදි වෙන් කරන්න බෑ නේද? තේ එකක් ඔයාට දුන්නාම තේ එකක් බොනකොට ඔයාට වතුර ටික වෙන් කළා, සීනි ටික වෙන් කළා, තේ කොළ ටික වෙන් කරන්න බෑ නේ. නමුත් අපි නුවණින් දැනගන්නව අර කලින් දැකපු නිසා, ප්‍රයෝග කළා තියෙන නිසා, ආ මේකට තේ කොළ වැඩි, මේකට සීනි මදි, රසණිය අඩුයි කියලා නුවණින් දකිනවා. අන්නේ වගේ තමයි අපේ ප්‍රායෝගික ජීවිතයේදී සතර සතිපට්ඨානේ වැඩුවට පස්සේ ඒක දිගින් දිගටම භාවිතා කරනකොට දන්නවා, ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොටම දන්නවා දැන් මේක තමයි මේ හටගත්තේ කියන්නේ. එතකොට පටිච්චසමුප්පාදයේ දැනුම කියන්නේ මේක හටගන්න විදිය මුලින් දකින එක. ඊට පස්සේ ඒ පංචස්කන්ධය හට නොගන්න විදියට අවබෝධය දිනු කිරීම තමයි ධර්මය වඩනවා කියලා කියන්නේ. ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ. ඒකට තමයි සමථ විදර්ශනා කරමින්, සමථයේ හිත තැම්පත් කරමින්, විදර්ශනායෙන් බලමින් අරක තවදුරටත් ප්‍රකට කරගන්න එක තමයි වැඩිම කියලා කියන්නේ. එතකොට ඒක කරන්න කරන්න කරපු ප්‍රමාණයට අර මුලදී රූපය තුල බැසගෙන යන ඈත එන්නෙම අඩු වෙනවා. මුලදී කෙනෙක් මතක් වෙනකොට ආයාමට බැන්නා, අද විතරක් නෙවෙයි ඊට කලින් අවුරුද්දෙත් උහම බැලලා තියෙනවා, අහවල් ගෙදරදීත් බැලලා තියෙනවා, අහවලට මං ගැනම කියලා තියෙනවා, හුවා දුර මුලදී ගියා. දැන් එන්නෙම යන්නේ නැහැ. දැන් ටිකක් එකක් විතරක් සීගෙන ආයක තැනකදී බැන්න කියලා. ආයෙ දැන් තා වඩනකොට ආ මතක් වෙනකොට දන්නවා ආ කමක් නැහැ එහෙම කියලා ඊට පස්සේ නවතිනවා. එහෙමම කියලා ටිකෙන් ටික මතක් වෙනකොට ඊට පස්සේ Taman දක්ෂ වෙනවා කෙටියෙන් ආසන්නම තැනදී නවත්ත ගන්න. අන්නේ හැකියාව වැඩි කරන්න තමයි අපි හැකියතාක් දුරට මේක වඩන්නේ. වඩන වඩන අන්තිමට ඉහෙළම ප්‍රතිඵලය තමයි දෙත්තේ දෙත්ත මතක් කියන එක. දකින කොටම පෙරපතන වේ දකින මේක හටගත්ත කියලා. අපට හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න අවිද්‍යාවෙනුත් පුළුවන්. විද්‍යාවෙනුත් පුළුවන් හඳුනා ගන්න. රහතන් වහන්සේත් අපි වගේම හඳුනා ගන්න කට්ටිය. හැබැයි හඳුනා ගත්තට අර මූලික එක තියාගෙන තමයි ඉහිහෙට යන්නේ. අපි මුල නොනෙමෙති කෙරවරටම යනවා. රහතන් වහන්සේ අර අවබෝධය තුල ඉඳගෙන ඉතුරු ටිකක් යනවා. අවබෝධය මෙතන තියෙන්නේ නමුත් ලෝක සම්මත විදිහට හඳුනා ගන්න මේ අම්මා මේ රායක මහත්තිය කියලා හඳුනා ගන්න. අඳුනගත්තට දන්නවා මේ හටගත්තේ මේ පැත්තේ මේ පහ නේද මෙතන සක්‍රිය වුණේ කියලා දකිනවා. දැකලා පුද්ගලික අඩුපාඩුවක් හෝ රාගයක් තුල හිත බැස ගන්න නැහැ මේ අවබෝධය නිසා. දැන් මේ මල තේන්නේ මේ මොහොතේ කියලා දැකගත්තොත් ඔහු ඒ අවබෝධය මත විතරක් හිටියොත් ඔහුට මේ මලේ ලක්ෂණ දකින්න පුළුවන්. මේ මල අරන්ගිර බුදුහාමරණ පූජා කරන්නත් පුළුවන්. මේ මල කැමති කෙනෙක් කියනවා මොනක් දෙන්නත් පුළුවන්. හැබැයි ඔබට මේ මල පර වෙනකොට මේක කවුරුත් හොරගම් කරාම ඒකෙන් තමන්ට ඇති වෙන දුක් ටික හටගන්නේ. ඒකට මේ අවබෝධයත් එක්කම තමන්ගේ ඥාති මිත්‍රාදීන් තමන්ට කලින් වගේම ඇසුරු කරන්න පුළුවන්. ඒ යුතුයකම් ටික කරන්නත් පුළුවන්. දකින්නකොට හඳුනගන්නත් පුළුවන්. හැබැයි ඒ තුලින් හටගන්න ජරා මරණ ආදී දුක් ටික තමන්ට හටගන්නේ නැහැ. ඒ ටික සම්පූර්ණයෙන්ම හටගන්නේ මේ සත්පුද්ගල සංඥාවෙන් බැලීමත් එක්ක. අන්න එතෙන්ට ඒ සත්පුද්ගල සංඥාව කරා යන ගතිය මගින් නවත්තන්න තමයි අපි මේ භාවිතය කරන්නේ. ඉතින් ඒක වඩපු ප්‍රමාණයට තමයි ඒක ප්‍රතිඵල තියෙන්නේ. අපිට අපි සසරදීම වා ප්‍රඥාව දිනු කරපය නම් අපිට එකපාරම කියනකොටම තේරෙන්නේ එක විටම ප්‍රඥාව පහළ වෙන එක විටම සම්පූර්ණ දුක නිදහස් වෙන පුළුවන්. නමුත් මෙවැනි කාලයකදී උපදින්න හැටියට අපිට එතරම් දක්ෂතාවක් නැහැ. ඒ නිසා තමයි අපි පුහුණු කරන්න ඕන. අපි ජීවිතේ වෙන දේවල් කොච්චර ප්‍රායෝගිකව කළාද තියෙද නේ? ඊගෙන ගන්නකොට පන්තියේ අවුරුදු ගානක් අපි එක දිගට ගියානේ නේ? අකණ්ඩව යනවනේ. ඉතින් ඒ අවුරුද්දේ දවස් 200ක් ඉස්කෝලේ යනවා නම් 200ම වගේ ගිහිල්ලා නේ අපි තිබුණේ නේ? අනේ දැන් 100ක් ගියානේ 200 ඕනේ නැහැ කියලා එහෙම හිටියද? එහෙම හිටියන එක පන්තියකට අපිට යන්න බැරි වෙනවා නේ? ඒ එක පියවරට එක දිගටම අපි ගියානේ. විශ්වවිද්‍යාලක උපාධියක් ගන්නකොට අවුරුදු 4 යනකොට ඒ කොටස් ගාසෙන් ගත්තොත් එතනම එක්සෑම් 20ක් 25ක් ලියලා ලැබෙනේ. එක පේපරයක් මිස් වුණා නම් උපාධිය නෑ දෙමෙදනේ. ඒ ඔක්කොම අපි කරානේ. අන්න ඒ වගේ තමයි මේ වැඩ පිළිවෙලත් ඒ වගේම වෙන්න ඕන. ධර්මය අහන එක, හිතන එක, ඒ සූත්‍ර අදාළ දේවල් බලන එක, රෙෆරන්ස් ගන්න එක, දන්නේ දේවල් අහගන්න එක, ඒ ඔක්කොම මේත් එක අඛණ්ඩවම යන්නට ඕන. අරකට අපි කරපු කැපවීම වගේම මෙයන්සිරත් කරන්නට ඕන. හැබැයි මේකේ තියෙන වාසිය තමයි අර අපි සාමාන්‍ය ජීවිතය කර දෙයක් වඩා වේගයෙන් අපට ප්‍රතිඵල පේනවා මේකේ. අපිට ඉක්මනටම යන වීර්යයක් ඇති වෙනවා, හිතේ සතුට දැනෙනවා අපට ඒකයි. මොකද හිතට එන පීඩා එන්නෙම අඩු වෙනවා. අපි දැන් හිතේ මහා බරක් මේ දරාගෙන ඉන්නේ. අපි බාර සූත්‍රය ගැන සාකච්ඡා කරන්න ළඟදී මහා බරක් ඒකේන අතීතේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකී ඇති දෙයක් කියලා ඒ හිතන හැම මොහොතකම අපි හිතේ මහා බරක් දරාගෙන මේ ඉන්නේ. අන්නේ බාරහාර කියලා කියනවා. ඒ බාර උසුලාගෙන ඉන්න පුද්ගලයා තමයි අපි. බාරා දාන කියලා කියන එකේ තෘෂ්ණාව තමයි මේකේ දරාගෙන ඉන්න දේ. බාර නික්කේපන කියලා කියනවා. අන්නේ බර බිමින් තියන්න. බර බිමින් තියන කියන්නේ මෙන්න මේ අර නিত্য සප ආත්ම වශයෙන් අවිද්‍යාවෙන් ගත්තු මෙන්න මේක බිමින් තියන්න. තිබ්බ ගම මහා බරක් අපි මේ බිමින් තියන්න. ඒ බර බිමින් තියනවත් එක්කම මේ ශරීරය ඉහළට ගන්න පුළුවන් මට්ටමට සැහැල්ලු වෙනවා. විවිධ මට්ටම් වලින්. ඉතින් තියෙන තුනේ ඒකට තමයි අපි මේ මනස හුරු කරන්නේ. ඊට අදාළ තම උදාහන තියෙද? ඔව් ඇත්තෙම දැන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතර විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා මෙහෙම පාරිශුද්ධත්වයට පත් වෙන කාරණා හතක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ සියල්ලම ටිකෙන් ටික පින්නතුනේ පිරිසුදු වෙමින් තමයි අපි ඉදිරියට යන්නේ. මේ එහෙකින්වත් නිවනටපත් වුණා කියන එකක් නැහැ. මේ හතම ඒකාකාරී බවට උපනිශ්‍රය වෙනවා. දැන් සත්‍විසුද්ධිය ගැන හොඳම විස්තරය තමයි රතවිනිත සූත්‍රය. අර රජ කෙනෙක් එක තැනකින් තවත් ප්‍රදේශයකට යනකොට දුර ගමනක් යන්නේ. වේගයෙන්ම යන්නත් ඕන. වේගයෙන්මත් යන්න ඕන, දුර ගමනකුත් යන්න ඕන. යන්න තියෙන්නේ අස්යන්හි පිටේ විතරයි. එහෙනම් මොකද කරන්න ඕන? ඒ යන දුර ප්‍රමාණය හතට බෙදලා හත් තැනක අස්යන් රඳවල තියෙන හොඳ බොහොම ශක්තිමත් අස්යන්. එක අස්යයක පිටේ එක තැනක් යනවා. එතන ගිහිල්ලා අස්යය නැවැත්තුවා, ඊළඟ අස්යය අරගෙන ඊළඟ දුරයක්. එහෙමම ගිහිල්ලා ගිහිල්ලා හතම යනවා. ගිහිල්ලා කෙරවට කෙලවරට ගියාට පස්සේ කෙනෙක් අහනවා, ඔබ කොයි අස්යයක පිටින් ආවේ කියලා. ඔබගේ පළවෙනි අස්යාවේ පිටින්ද, දෙවෙනි අස්යාවේ පිටින්ද, තුන්වෙනි අස්යාවේ පිටින්ද කියලා අහනවා. කොහොමද දෙන දෙන උත්තරේ? ඒකට එක වචනකින් උත්තරයක් දෙන්න බෑ. ඇත්තේ මන්නේ වගේ තමයි මේ හතම උපයෝගී කරගෙන අපේ නිවන කරා යන ගමනක් මේ යන්නේ. ඒ නිසා සීලය අපට ඕන, සිත පිරිසුදු කරගන්න ඕන, ධිට්ඨි විසුද්ධිය කියන එක ප්‍රධාන වශයෙන්ම සෝවාන් වීමේදී සම්පූර්ණ වෙන දෙයක්. ඒ කරුණු යම් යම් තැන්වලදී පරිපූර්ණත්වයට පත් වෙනවා. පළක් කරුණු සමහර වෙලෙක දිගටම යනවා. දැන් සීල විසුද්ධිය වගේ කරුණු දිගටම යනවා සමහර වෙලෙක. එතකොට කාංකා විතරණ විසුද්ධිය වගේ දේවල් සෝවන් වීමේදී දුර වෙනවා. සමහර කారణ අවසානයේ දක්වා මේක දිගට යනවා. ඒ යෑමේ අවසාන ඉහළම ප්‍රතිඵලය තමයි විමුක්තිය කියලා කියන්නේ. අපි වෙනම වෙලාවක් අරගෙන ඒක සම්පූර්ණ විස්තර කරමු. වෙලාව වනස අපි සුද්ධිය මේකට සම්බන්ධ කරලා කරමු. දැන් කෙටිමයි කියුවේ. නෑ, ඒ දිට්ඨේ දිට්ඨමත්තන් කියන්නේ සාමාන්‍ය දකින එකට ඒ කිව්වේ. එතන දෘෂ්ටිය නෙවෙයි කිව්වේ. අර සක්කාය දිට්ඨිය ආදී දිට්ඨි නෙවෙයි එතන ඒ කිව්වේ. දිට්ඨේ දිට්ඨමත්තන් කියන්නේ මේ හැට දකින එක කියලා සාමාන්‍ය දැකීම ඒ කිව්වේ. අතන කියපු අර සක්කාය දිට්ඨි මේ කියන්නේ තේව නෙවෙයි මේ කියන්නේ. ප්‍රපංච වශයෙන් දැන් මෙතනින් අපිට එහෙම කියන්න පුළුවන්. ඒක හැ විතරක් නේ. දැන් හැට ලක් වෙන ඒවට තමයි මෙතන දිට්ඨි කියලා කියන්නේ. දිට්ඨිය දිට්ඨමත් නැහැ කියන්නේ ඒක සුතිය සුතමත් නැහැ කියන හැම දෙවලට. එතකොට ඒක ඇත්තෙම ගන්න නැහැ කියලා කියන්නේ ගන්න දෙයක් ඉතුරු වෙන්නම නැහැ ඇත්තෙම. අර අවබෝධයෙන් බලනවත් එකම අර ඉතුරු වෙන්නවත් නැහැ. ඔය ඇත්තෙම බුදුහාඳුර බාහ්‍ය දාරචීරයට විස්තර කරන්නේ රහතන් වහන්සේගේ අත්දැකීම ඇත්තෙම. බුදුහාඳුරෝ මේ බාහ්‍ය දාරචීරයට කෙලින්ම විස්තර කරන්නේ රහතන් වහන්සේ ඉන්න විදිය මේ කියන්නේ. හැබැයි ඇයි බාහ්‍යයට එහෙම දේශනා කළේ? බාහ්‍ය තියෙන තුනේ ආශ්‍රය බුදුරජාණන් වහන්සේ කාලේ ප්‍රඥාව ඉහෙලටම දිනු කරපු කෙනෙක්. ඔහු හරියට අර නෙළුම් මලෙන් උඩට ආපු මල් පොහට්ටුව හරියට පිපෙන්නේ ඉන්න දවසේම ඉරව්ව බැටලා ලැබුණා වගේ. දැන් වතුරෙන් උඩට ආව කොහොටුම්වත් කියනෝනේ. සමහර ඒවා දවස් දෙක තුනක් යනවා, සමහර ඒවා දවස් හතර පහක් යනවා, සමහර ඒවා හෙට පිපෙනවා, සමහර ඒවා අද උදේම පිපෙනවා තියෙනවා. සූර්යය ඇලිය දකින්න කොටම පිපෙන තියෙන මලක් වගේ තමයි බාහ්‍ය දාර්ශනිකය කියලා කියන්නේ. මේක නිදාකාරයේ පාක්ෂ්‍ය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔහු අරපිය බුද්ධ ශාසනය පිරිහෙන කාලේ ඔහු තවත් යාළුවෝ 7 දෙනෙක් එක්ක කන්දක් මුදුනට ගියා. ලොකු ගලක් මුදුනට. ගියේ කොහමද? මේ කඹ වලින් ওই ඉනි මගක් හදලා ඒක මුදුනට ගියා. ගිහලා කඹේ පල්ලෙහාට දැම්මා. දාලා වීරියෙන් භාවනා කළා 7 දෙනාම. භාවනා කළාට පස්සේ එක්කෙනෙක් රහත් වුණා. රහත් වෙලා ඔහු ඊරිදි බලෙන් ගිහලා අනිත් පැයට දානමානෙවත් අරන් ආවා. අනිත් පැය කිව්වා, නෑ අපට ওই දාන එපා, අපිත් කොහොම හරි වීරය කළා, අපිත් පිට දිනු කර ගන්නවා කියලා. ඒ අයගෙන් තව එක්කෙනෙක් අනාගාමී වුණා. එයා කාටවත් ඊරිදි බල ලැබුණේ නැහැ. ඒ අනිත් ඔක්කොම එතරම් මිය ගියා. අර අනාගාමී වෙච්ච කෙනා බ්‍රහ්ම ලෝකෙ ගියා. තව සමහර එක එක මාර්ග වලට පත් වුණා. එයින් මට මතක හැටියට 5 දෙනෙක් හෝ 3 දෙනෙක් මේ බුද්ධ ශාසනය ඉපදුණා. විශේෂයෙන් කුක්කුසාති, බාහේ දාරුකීරිය, කුමාරකාශ්‍යප නේද? ඔව්. ඒ වගේ කීප දෙනෙක් මේ ශාසනය තුල ඉන්නවා. ඒ අය ඉක්මනින්ම රහත් වෙන මේ ශාසනය. අර හිත දිනු කරපු එකේ ප්‍රතිඵල විදියට. ඒ නිසා අපි දැන් කාශ්‍යප පුත්‍රයාණන් වහන්සේ කාලේ මේ වීරය කරපු නිසා මේ ශාසනය ඉක්මනටම රහත් වෙන ලැබුණා. දැන් අපිට මෛත්‍රී බුදුහාරයම දකින්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අර වගේ වීරය වඩන්න ඕනේ නේද? අර වගේ ජීවිත පරිත්‍යාගයෙන් අඩුවත් තමයි අපිට මෛත්‍රී බුදුහාමුදුරුවෝ හරි හමු වෙන්නේ. එතකොට අර බාහ්‍ය දාරුචීරිය මේ ආත්මභාව විපදෙලා ඔහු නිකන් ආගමික සාස්ෘවරයෙක් වශයෙන් හිටියේ. ඔහු ලියපතුරු වලින් කරපු ඇඳුමක් ඇඳගෙන ඔහු ආගමික ගුරුවරයෙක් විදියට හිටියේ. රහතන් වහන්සේ කෙනෙක් විදියට හිටියේ. ඉන්නකොට දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා, බාහ්‍ය ඔබ රහත් තියා රහත් මාර්ගයකටවත් ඇවිල්ලා නැහැ කියලා. කවුද මේ කිව්වේ ඇවිල්ලා? ඔහර අනාගන් වෙච්ච යාළුවෝ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා මේ යාළුවෝ දැක්කා. දැකලා කියනවා, බාහිය ඔබ මේ මුලා වෙලා ඉන්නේ, ඔබ රහත් වෙලා නැහැ කියලා. ඊට පස්සේ අහනවා, එහෙනම් රහත් වෙච්ච උතුමෙක් ඉන්නවද කියලා. ඔව් ඉන්නවා. අහවල් දැන ඉන්නවා කියලා කිව්වා. ඇහුව විතරයි එවලෙම පිටත් වෙලා ගියා. රැඳින් නිදි වරාගෙන ගිහලා බුදුහාඳුර හමු වෙනවා. ගියා ගියේ ගියේ පන්සලට යනකොට බුදුහාඳුර පිටපාදේ වැඩම කළා. ස්වාමීන් වහන්සේලෙන් එහම කොහෙද බුදුහාඳුර කියලා. ඊට පස්සේ කියනවා, බුදුහාඳුර පිණ්ඩපාතේ වැඩම කළා. කොයි පැත්තටද ගියේ කියනවා. මහවත් පැත්තට කිව්වා. ඊට පස්සේ ඒ පැත්තට වාහිය ගියා. ඊට පස්සේ වාහිය කියන බුදුහාඳුරය මට ඉක්මනට බණ කියන්න කියලා. බුදුහාඳුර කියනවා, වාහිය මේ බණ කියන වෙලාවක් නෙවෙයි. මේ පිණ්ඩපාතේ කරන්න ආපු වෙලාව කියලා කියනවා. වාහිය දාර්ශනිකය කියන ස්වාමිනේ එහෙම කියන්න එපා. ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ. මගේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ. ඉක්මනටම බණ ටිකක් කියන්න කියලා. දේනි වතාවටත් කියනවා, ඒ කිව්වා, වාහිය මේ බණ කියන වෙලාවක් නෙවෙයි, මේ පිණ්ඩපාතේ කරන්න ආවේ කියලා කිව්වා. ඒත් එවෙන්නේ ආයි කියන්න කියලා කිව්වා. ඊට පස්සේ තුන්වෙනි අතාවදක් කිව්වට පස්සේ කෙටියෙම බණක් කියනවා. මොකද්ද බණ? ඒවං හිතේ බාහ්‍ය සික්කම්බං දෙත්තේ දෙත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා. බාහ්‍ය ඇහැට රූපයක් දැක්කනම් දැකීම මාත්‍රේ විතරයි. කනට ශබ්දයක් ඇහුවා නම් ඇසීම මාත්‍රේ විතරයි. යම් දෙයක් දැනගත්තනම් නාසයේ දිව ශරීරයේ කියන ඉන්ද්‍රිය වලින් ඒක දැනගත්තේ විතරයි. හිතින් යමක් දැනගත්තනම් දැක්ක විතරයි කියලා මේ විදියට හික්මෙන්න කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ වෙන විදියකින් කියනවනම් මේ ආයතන කුසලතාවය ගැන මේ කියන්නේ. මේකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. The skillfulness in senses. ආයතන කියන්නේ මේවට. මේ ආයතන වල දක්ෂතාවය තමයි බුදුදහම ඊළඟ දක්ෂතාවය කියලා කියන්නේ. මොකද දක්ෂතාවය කියන්නේ මේ ඇසට රූපයක් දැක්කනම් ඒක අනිත් ඉන්ද්‍රියකින් ගන්න බෑ කියන එක. දැන් අපි අර වතුර බේසමේ කතාව කිව්වේ. ඇහැට රූපයක් දැක්කනම් ඒ වර්ණ මාත්‍ර ඇහැට විතරයි. ඒක අල්ලන්න අනිත් ඒවා බෑ. දිවට රසක් දැනෙනවා නම් ඒ දැනෙන රසය බලන්න බෑ. රසය බලන්න බෑ. ඒ රසය ඇතුළත් වෙච්ච දේ බලන්න පුළුවන්. දැන් ලුණු මිරිසක් හදලා තියෙන ලුණු මිරිස රස බලන්න පුළුවන්. ඒක දිවට දැනෙන්නේ. ඒ රසය බලනකොට තේන එක අර රසය නෙවෙයි. ඒ රසය අන්තරගත වෙච්ච දේ බලන්න පුළුවන්. රසය බලන්න බෑ. ඒ රසය අහන්නත් බෑ. ඒ රසය ඇඟේ ගාගන්නත් බෑ. ඇඟේ ගාගන්න පුළුවන්කම තියෙන්නේ ස්පර්ශය විතරයි. අන්නේ වගේ මේ පහ ගැන මේ ආයතන ගැන දක්ෂතාවය ඇති කරගන්න කියලා තමයි බාහිර මේ කියන්නේ. ඒක කිව්වම තේරෙනකොට රහතන් වහන්සේගේ අත්දැකීමක් මේ ශ්‍රාවකයකට කියනකොට ඔහු දක්ෂ වුණා, ඔහුගේ ප්‍රඥාව තිබුණා. ඒ රහතන් වහන්සේගේ අත්දැකීමට සම්පූර්ණම තමන්ගේ හිත තියන්න. ඒකයි. ඔව්, මේක තමයි එතන කියන්නේ. ඒකේ ප්‍රතිඵලයේ විදියට ඔහු අර අනුවෙන්ජන ගන්න ඒ පස්සෙ යන්නේ නැහැ ඒකයි. ධනිතික ඔක්කොම වෙන දැක්කට පස්සේ ආය හරි ලක්ෂණයි, හොඳ පොණ්ඩයක් තිබුණා, හොඳ ඇඳුමක් ඇඳන් හිටියේ ඔක්කොම පස්සෙ යන්නේ මේ ආයතන කුසලතාවේ නැති හින්දේ ඒකයි. තුර ආයතන කුසලතාව ඇති වෙච්ච පමණට හෝ අර දේ සුභාදී මෙහි කරන්න යන්නේ නැහැ. මෙහෙ කරන්න දෙයක් නැහැ හොට. දැන් වතුර බේසමක පේන රූපය කොච්චර ලස්සන වුණත් අනේ රූපය ටිකක් ගිහලා අල්ලන්න ඕන. ඒ රූපය ටිකක් දිව ගාලා බලන්න ඕන කියලා. අපට හැඟීමක් ඇති වෙනවද කොච්චර ලස්සන වුණත් නැත් ඒක. ඒක කොච්චර ලස්සන වුණත් අපි ආයතන කුසලතාවය නිසා අපි කවදාවත් ඒක අල්ලන්නවත් යන්නේ නැහැ. ඕන්නම් ඒ රූපය දිහා බලලා කොණ්ඩේ පීර ගන්න පුළුවන්. කණ්ණාඩි ළඟට ගිහිල්ලා රූපය කොච්චර ලස්සන වුණත් කවදාවත් අපි රූපය අල්ලන්නේ නැහැ. අනේ හොඳ ලස්සන රූපයක් තියෙන ඉඹින්න ඕන පොඩ්ඩක් ගිහිල්ලා. දැන් මේ පේන චිත්‍රය බලන්න. මේ පේන චිත්‍රය කොච්චර ලස්සනයි බුදුහාඳුරු වෙන මම ගිහිල්ලා අල්ලලම වඳින්න ඕන කියලා. යනවද එන්නේ? නෑ නේද? දැන් ඒක නිසානේ සමහර අය දැන් බුදු පිළිම තිබ්බට පස්සේ මල්ලි හැම ගෙනාලා බුදුහාණන් අත උඩින්ම තියනනේ පළක් අය. කිරිබත් හැම ගෙනාලා අත උඩින්ම තියන පළක් අය. දුර වැඩි කියලා හැම බුදුහාඳුරන්ට ගන්න. පින්නතුනි ඒ වගේ තමයි දැන් ඇත්තම නම් එතනත් මේ මුලාව තමයි මේ. එහෙම නැති වුණත් අපි මේ ලෝකයේ තුලදී හරි පින්නතුනේ මේ රූපය කරා යන්නේ අපි ඇදලි යන්නේ මේ යථාර්ථය දකින්න නැති නිසා එක. ඒකෙන් කියන්නේ කෙනෙක් ලෙඩ වෙච්ච වෙලාවකදී යාගේ අතින් අල්ලන්න එපා, යාට තෙල් ටිකක් ගහන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. යාට ප්‍රතිකාරයක් කරන්න උන්ට නම් ඒ මට්ටම වලින් අපි උදව් කරන්නේ යාට නැත්තේ නේ. නමුත් අපි මේ යථාර්ථය තේරුම් අරගෙන කරන්නේ. අවිද්‍යාව තුල හිත බැසගත්තොත් මඟ නැවතීමක් නැහැ. අවිද්‍යාවෙන් පටන් ගත්තොත් මඟ දිනවත්තන කතාවක් නෑ. ජරා මරණ වලින් තමයි අවසන් වෙන්නේ. ඒ අවිද්‍යාවෙන් ගත්ත පමණට අනිත් ටිකත් එක්කයි බාර ගන්න වෙන්නේ. මට ලස්සන විතරක් ඇති අනේ අනිත් ටික නම් එපා, ලෙඩ වෙන්න නම් එපා කියලා කිව්වට ඒ ටික අපිට නොලැබී අරින්නේ නෑ. දිනතුනේ ඒකයි. අද නැති වුණත් ඒක කාලෙකදී හරි ඒ දුක අපට ඇති වෙනවා. හොඳයි පින්නතුනි, අනිත්‍යත්තන්ට අත්තේ ගිලන් පස්ස පූජා කරන්න. හොඳයි, තව ප්‍රශ්න තියෙනවා නම් මේ අතරේ අහන්නත් පුළුවන්. තමන් සිහියෙන් ඒ ගිලන් පස්ස ගන්න හත් කරන්න. හරි අහන්න. දැන් අර ඇත්ත මේක ඒ හතර පස් ආකාරයට යනවා. ඒක තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකිනවා. ඒ කියන්නේ දැන් මේ රූපයක් දකිනකොට අපි හිතනවා මේ අහවලා ඉන්නේ කියලා. ඒක තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ. ඒ දකින රූපෙට ආත්මයක් තියෙනවා, අහවල් කෙනා තමයි කියලා අපි මේ දෙකම බඳිනවා. ඊළඟ දේ තමයි රූපවන්තං වාත්තානම් ආත්මයට රූපයක් තියෙ කියලා හිතනවා. අපි අර මරණය කිව්වේ ඉන්නකම් හිතන් ඉන්නේ රූපවන්තං වාත්තානම් කියලා. දැන් ඔයා දකිනකොට මෙතන ආමේ එහෙම තමයි කියලා අර දෙක බඳින එකට. ඒක රූපවන්තං වාත්තානම්. ඔයා මැරුණට පස්සේ හිතනවා ආ දැන් යා මැරුණා ඉතින් අපි පින් කාම් ටිකක් කරලා පින් අනුමෝදන් කරමු කියලා. ඊට පස්සේ යාගේ දැන් ප්‍රාණකාරයට පින් අනුමෝදන් කරනවා කියලා ඊට පස්සේ යනවා. දැන් මේ ආත්මෙ මෙතන නික්මුණා, නික්මුණේ නිකන් නෙවෙයි රූපයත් එක්ක ඒ ආත්මය රූපවන්තයක් කියලා හිතනවා. ඊළඟ කාරණය තමයි අත්නිවාරෝපං. ආත්මයේ තුල රූපේ බැසගෙන ඉන්නවා කියලා හිතනවා. දැන් ඉස්සෙල්ලා දෙක එකට නිකන් බැඳලා වගේ. දැන් එකක් තුල අනිත් එක බැසගෙන වගේ. දැන් ඉස්සෙල්ලා දෙකක් එකට මේ පැත්තට බැඳලා දැන් මේක එකක් අනිත් තුල බැස්සනවා දැන්. අත්නිවාරෝපං කියන්නේ මේ ආත්මය තියෙනවා, ඒ ආත්මයේ තුලයි රූපේ බැසගෙන ඉන්නේ කියලා හිතනවා. අනිත් දේ තමයි රූපස්මින් වාත්තාන රූපය තියෙනවා, ඒ රූපය තුල විඥානය නැමැති ආත්මය බැසගෙන ඉන්නවා කියලා හිතනවා. විඥානය කියන ආත්මය මේ රූපය එකේ බැසගෙන ඉන්නවා කියලා හිතනවා. එතකොට මේ හතරම වැරදි ආකාරයි. සක්කාය දිට්ඨිය කියන්නේ දැන් මේක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම අර වගේ හතර ගාන යනවා. එතකොට ওই ටික දිගේ ඇර ඇර බලන එකෙන් තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. ඒකට තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතාම සියුම් විදියට යන්නේ ඇත්තේ මේක. තව තවත් හිතන්න ඕනේ. ඒක හිතනකොට තමයි ප්‍රකට වෙන්නේ ඒක. දෘෂ්ටි ඇත දෙකක් තියෙනවා කිව්ව කාලේ බුදුහා එක්කොටගෙන බුදුහාමෝ එක් සමහර බුදුහාමෝ හිත ඇගේ දැකලා තියෙනවා. එතකොට තමයි හතර ආකාරයෙන් දැන් රූපය ඇතුලේ හිත තියෙනවා කියන රූපේ තියෙනවා. ඔව් ඇත්තෙන්ම දැන් දෘෂ්ටි ටික ඔක්කොම විස්තරාත්මකව ගත්තොත් 62යි. දෙසටක් දෘෂ්ටි කියන්නේ ඒක. ඒ 62 තමයි දැන් ওই 20කටත් බෙදලා තියෙන 60ම තමයි විවිධ ආකාරයෙන්. ඊට පස්සේ ඒකම තමයි නැවත සාසද උච්ඡේද කියලා දෘෂ්ටි දෙකකට යන්නේ. ඒ ඔක්කොමටම පදනම සක්කාය දිට්ඨිය. තොට සක්කාය දිට්ඨිය කියලා එකක් වශයෙන් විස්තර කරන්නත් පුළුවන්. දෙකක් වශයෙන් සාස්ත්‍ර උච්ඡේද කියලා කියනත් පුළුවන්. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ගිහිල්ලා 20ක් විදිහට කියනත් පුළුවන්. ඒකම තවත් කියනවා නම් 62ක් විදිහට කියනත් පුළුවන්. වේදනාවත් එහෙමයිනේ. වේදනාව එකක් හැටියට කියනත් පුළුවන්. දෙකක් හැටියට කියනත් පුළුවන්. ත්‍රිවිධ වේදනා විදිහට කියනත් පුළුවන්. පහක් විදිහට කියනත් පුළුවන්. හයක් විදිහට කියනත් පුළුවන්. ඔහොම ගිහිල්ලා 108ක් විදිහට කියනත් පුළුවන්. ඒක තැනක ඉඳලා විවිධ න්‍යායවලින් බෙද බෙද යන ක්‍රමයක් වෙයි. හැබැයි සක්කාය දිට්ඨිය තේරුම් ගත්තොත් ඔක්කොම දෘෂ්ටි ටික තේරුම් ගත්ත වෙනවා. සක්කාය දිට්ඨි දුරු කරවතින් මේන් ස්විච් එක ඔෆ් කරා වගේ අනිත් ඔක්කොම ටික ඔෆ් වෙලා යනවා. ඔව් දැන් බුදුහාමුදුරෝ දෙසටක් මිත්‍යා දෘෂ්ටි දුරු කළා තවත් දෘෂ්ටියක් පැනෙව නෙවෙයි ඇත්තෙම සමාධිය කියලා කියන්නේ. අර දෘෂ්ටි වලින් නිදහස් වීමේ මාවතම තමයි සම්මාදිටිය කියලා කියන්නේ. දෘෂ්ටි 62ක් ප්‍රතික්ෂේප කළා 63 වෙනි දෘෂ්ටියක් බුදුහාමර හඳුනා දුන්නේ නැහැ. සම්මාදිටිය කියලා කියන්නේ අර 62න් නිදහස් වීමේ මාවත සම්මාදිටිය. ඒක දිට්ඨිය කිව්වට ඒක දර්ශනයක්. එම මේක දැන් මේකේ අවස්ථා කීපයක් තියෙනනේ. දැන් සුතමේ ඥානේ, සින්ධාමේ ඥානේ, භාවනාමේ ඥානේ කියලා තියෙනනේ. ඇත්තම ප්‍රධාන වශයෙන්ම සුතමේ ඥානෙම තමයි දර්ශන සම්පත්තිය කියන එක ලැබෙන්නේ. සුතමේ ඥානෙම තුලම ඉන්නකොට සෝවාන්ීමේ ඇත්තම බුදුදහමේ බොහෝ විට දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි බොහෝ දෙනෙක් සෝවාන් වෙලා තියෙන ධර්ම ශ්‍රවණයේ කිරිදිමයි. ධර්ම ශ්‍රවණය කිරීමේදී හරියට නියම දහම තමන්ට ඇහෙනවා නම් තමන්ගේ හිතන් දිනවල තියෙනවා නම් ඇත්තෙම ඉතින් අපි තාම සක්කාය දිටිය තියෙනවා. මම සක්කාය දිටිය දුරු කළේ නැහැ. පින්නතුනි අපිත් මේ ගමන් මගේම තමයි ඉන්නේ. හැබැයි මේ ගමන් මගේ දිගින් දිගටම ඉඳීමේ ප්‍රතිඵලයක් විදියට අපට ඒ ගමන් මග ප්‍රකට වෙනවා. ඒකයි. ඒ ගමන් මග අපි ඉදිරියට යනවා. ඉතින් ඒ සඳහා විවිධ න්‍යායවලින් මේක බලන්න ඕනේ. ඒකයි. බලන්න බලන්න තමයි එන්න එන්නම විවිධ න්‍යායවලින් තමන්ට පේන්නේ මේක. විශේෂයෙන් යෝනිසෝමනසිකාරය කියන කාරණය. යෝනිසම තමන් දන් ධර්ම කාරණා හැම පැත්තෙම ඇප්ලයි කර කර මේකට බලන්න ඕනේ ඒකයි. හැම පැත්තෙම මේ අඳුර දුර වෙන විදිහට බලන්න ඕන. ඇති වෙන නිරුද්ධ වීම පිළිබඳව පුළුවන් තරම් දුරට හිත යොදවන්න හිත භාවිත කරන්න උත්සාහ කරන්න ඕන. එහි ප්‍රතිඵලයේ විදිහට තමන්ට අවබෝධයක් එනවා. මේක මේ මොහොතේ ඇති වෙන නිරුද්ධ වෙන දෙයක් නේද කියන කිසිඳු විදියක කිසිඳු බලපෑමකින් වෙනස් නොවන විදියට දැක්ම තමන්ට හටගන්න. යම් කෙනෙක් කියවතින් මෙහෙම දර්ශනයක් නෑ ඔය ඔයා කියලා තියෙන එක වැරදි. ඔය දර්ශනේ අයින් කරගන්න නැත්නම් මම ඔයා මරනවා කියලා. යම් කෙනෙක් කියවතින් ඔහු මැරෙන සෝදාන අර දෘෂ්ටි අයින් කරන්නේ නැහැ. අන්න ඒ මට්ටමට හරියනවා. ඒක තමයි හිලම් මට්ටම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කා එක්තරා බ්‍රාහ්මණයෙකුට බුදුහාඳුරෝ මේ සක්කාය දිට්ඨිය දුර වෙන විදිහට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළ බුදුහාඳුර එතනින් නික්මිලා ගියා. ගියාට පස්සේ මාර්යා මේක දැක්කම යා මෙයා මේ සක්කාය දිට්ඨිය දුරු කරපු විදිය. දැක්කට පස්සේ ਉਹ ඇවිල්ලා කියනවා බ්‍රාහ්මණි මට පොඩ්ඩක් බුදුහාඳුරන් විදියටම රූපය නිර්මාණය කරගෙන එළෝ කියනවා. මට පොඩක් වැරදුනා අර අනිත්‍යයි කිව්වනේ අනිත්‍ය නෑ නිට්ටයයි මං අසුබයි කිව්වනේ මට පොඩක් වැරදුනේ සුබයි මං අනාත්මයි කිව්වනේ අනාත්මනේ ආත්මයි කියලා බුදුහාඳුරු වගේම රූපයක් නිර්මාණය කරගෙන ඇවිල්ලා කිව්වේ. දැන් හරියටම සකයිටි දුර නොවෙච්ච කෙනෙක් නම් හිතනවා බුදුහාඳුරට එන වැරදිල තමයි කියලා. නමුත් අර ඇත්තටම සකයිටි දුරුනාට පස්සේ උට එහෙම හිතෙන්නේ නැහැ. බුදුහාඳුරන්ටත් ඒවල වෙනස් කරන්න බැහැ ඊට පස්සේ. සකයිටි දුරු කරපු කෙනෙකුට බුදුහාඳුරු ඇවිල්ලා කිව්වත් ඔයා වැරදි කියලා ඌ ඒත් පිළිගන්න සූදානම් නැහැ. මොකද ඒක ඔහුගේම අත්දැකීමක් වටපත් වෙනවා. ඒක තමයි ලක්ෂණය. දහසක් න්‍යාය ගැන විවිධ තැන්වල කරුණු වෙනම ඒක ඔක්කොම එකතු කරලා තමයි සම්ප්‍රදාය අපි කියන්නේ ඇත්තෙම. අභිධර්ම පිටකයේ කරුණු විශ්ලේෂණය කරුවොත් ඔය ටික ගොනු කරගන්න පුළුවන් ඇත්තෙම. ඒක අභිධර්ම පිටකේම තමයි බලාගෙන තියෙන්නේ අපිට. සාමාන්‍ය ලක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් සාමාන්‍ය කරුණු ටික අනුව පරිසම්පාදයේ තියෙන කාරණා 12, ස්කන්ධ පංචකය, ආයතන, ධාතු මේ හැටියට අපිට කියන්න පුළුවන්. ඊළඟට සූචි ප්‍රත්‍ය මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා වෙන වෙනමනේ වෙන වෙනම නෙවෙයි එකක් තව එකකට ආයි සම්බන්ධ වෙනවා. කොහොම? ඔව් හේතුඵල ක්‍රියාකාරීත්වය විවිධ විදිහෙන් සම්බන්ධ කර කර බලන විදිහ. දැන් ඇත්තේ දැන් බුදුහාමුදුරුවෝ බාහිර කිව්වේ දෙත්තේ දෙත්ත මට්ටම් කියලා. ආයතන කුසලතාව ඇති කරගන්න විදිය කිව්වේ. දැන් මම පස්වග මහණුන්ට කිව්වේ කොහොමද? ස්කන්ධ පංචකයෙන් කිව්වේ. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්මන් කියලා ඊට පස්සේ අනත් ලක්ෂණ සූත්‍රයෙන් දේශනා කළේ එතන ස්කන්ධ වලින් කිව්වේ. තව කෙනෙකුට ඇතැමිට පරිස්සම්පාද අංග ටිකෙන් කියන අවිද්‍යාවච්ඡය සංඛාරා කියන එකෙන්. තව කෙනෙකුට ධාතු 18න් කියන්නේ. එක එක තැනන් එක එක න්‍යායවලින් කියන්නේ නැහැ. හැබැයි කොයි න්‍යායෙන් බැසගත්තත් එයා අනිත් න්‍යාය ටිකක් දන්නවා එයා ඒක. ඔක්කොමගේම සමස්තෙන් අපි එක අදහසකට යන්නේ. හරි සිද්ධි වෙන වෙනම සීකරන නෙවෙයි ඇත්තෙම. ඒ ගුණ එකක් හැටියට අරගෙන කරන්න බලන්න. වෙන වෙනම සීකර ගියොත් ඒ සිද්ධි මතක් කර කර හිටියටම ගුණේ වැඩෙන්නේ නැහැ ඇත්තෙම. ඒ ගුණ ටික ඔක්කොම එකට කැටි කරලා අරගෙන අපි එකටම කියලා බලමු. බුදුහාඳුරන්ගේ රූපේ ඉදිරිපිට ඉන්නවා කියලා හිතලා මේ වගේ පුරුෂයන් දමණය කරපු කෙනෙක් නේද බුදුහාඳුරෝ කියලා ඒ ගුණය සමස්තයම ගුණය සීකිරීමෙන් කරන්නේ. වෙනවනම් සිද්ධි නෙවෙයි කියන්නේ. දැන් අපි බුදුහාඳුරෝ භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා අපි බලනවා දලදා මාලිගාවෙන් දානෙ මෙහි පූජා කරනවා. සිළුමිණ සෑයටත් අනේ දේවරුත් වඳිනවා. රුවන්වැලි සෑය මෙහි පූජා කරනවා. අපි මෙහි බුද්ධ පූජාවක් තියෙනවා. එහෙම නෙවෙයි බලන්නේ. ඒ ටික ඔක්කොම එකට අරගෙන අනේ මේ තුන් ලෝකෙම මේ උත්තරමනේ මේ පුද පූජා ලැබෙනව නේද භාග්‍ය සම්පන්න කෙනෙක් නේද කියලා ඒ සමස්තයම කැටගලිලා බලනවා. නැත්නම් අපි දලදා මාලිගාවේ වෑංජන 32ක් බලනවා. රුවන්වැලි සෑයේ හේවිසි පූජාවක් බලනවා. සිරිමිණ සෑයේ දේවගුරු වඳින එකක් බලනවා. එහෙමම මේකේ කුසලයක් වැඩෙනවා. නමුත් ඒ කුසලයේ වැඩිම විතරක් නෙවෙයි සමතෙන් අපි අපේක්ෂා කරන්නේ. අපේ බලාපොරොත්තුව ශ්‍රද්ධාව දිනු කිරීම විතරක් නෙවෙයි ඇත්තෙම. අපි බුදුගුණ භාවනා වඩන්නේ සමතේ සමත කමඨණක් විදියට. ඒ සමථය ප්‍රයෝගී කරගෙන ඊළඟට විදර්ශනාට උපකාරයක් වීම තමයි අපි ඒක කරන්නේ. අපිට සාමාන්‍ය සිහි කරනකොට කුසල වැඩෙනකොට අපි සාමාන්‍ය දේවල් කරනකොට අපිට හිතන්න පුළුවන් අනේ බුදුහාමෝ ජාතක කතාවල කරපු පරිත්‍යාගයක්. ඇතෙක්කලින්දි මේ වගේ පරිත්‍යාගයක් කරා නේද? ඒ වගේ සිද්ධින් අපිට කුසල වැඩෙන කරන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි. නමුත් අපි සමථ කමඨහනකට යද්දී අපි එන්නෙම අරමුණ සියුම් කරන්නට ඕන. දැන් අපි මෛත්‍රී භාවනා වැඩුවත් මුලින් අපි දිසා වශයෙන් නැත්නම් එක එක ප්‍රදේශ වශයෙන් අපි වඩනවා. මුලදී නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා, වෛර නැත්තේ වෙත්වා වා කියනවා. එහෙම කියලා කියලා අපි අන්තිමට යනකොට එකක් වෙන සුවපත් වෙත්වා කියනවා. සුවපත් වෙත්වා කියන එක අර ඔක්කොම ගුණ ටික ඒකේ තියෙනවා. මුලදී පිරිස හුඟක් ගත්තා, ඊට පස්සේ ප්‍රදේශ වශයෙන් ගත්තා, ඊට පස්සේ තමන්ගෙට සමාන ලිංගයෙන් යුක්ත කෙනෙක් ජීවත් වෙන කෙනෙක් අරගෙන එයාටම ඔක්කොම ફોකස් කරනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකේ සුවපත් කිරීම නෙවෙයි. අර මුලදී අපි අපේක්ෂා තිබුණ ලෝකයට සුවයක් කිරීම. නමුත් මෙතන එනකොට ඊටත් වඩා ඉහළට ගිහිල්ලා මෙතෙන්දී තනිකරම තමන්ගේ අපේක්ෂාව හිත සමාධිමත් කිරීම. එනිසා දැන් සමත කමඨාන් වල ප්‍රායෝගික මට්ටමේ ප්‍රතිඵලක් තියෙනවා, ඉහළ ප්‍රතිඵලක් තියෙනවා. දැන් ඕවරම කමඨාන්ක් වඩද්දී දැන් දෙවිස් කුණපේ වැඩුවල් කෙනෙන් දිහා බලනකොට මෙයා මේ වගේ කෙනෙක් නේද කියලා රාගය අඩු කරගන්නත් අපිට පුළුවන්. හැබැයි ඒවම නෙවෙයි කියන්නේ අපේ බලාපොරොත්තුව. ඒ අර ප්‍රාථමික මට්ටමේ රාගය දුරු කිරීම සඳහා අපි කළාට සමත කමඨහනක් විදිහට වඩනකොට ඒ ප්‍රතිඵලත් අපට ලැබෙනවා. ඒක නොලැබියන්නේ නැහැ. ඒ ටික ලබා ගන්න ගමන් ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් කරා යනවා. යන්නේ අට්ටික සංඥා වඩන්නේ අටසැකිලි බලන්න නෙවෙයි. අට්ටික සංඥා වඩන්නේ ඒ තුළ හිත සමාධිමත් කළා, ඒ සමාධිය විදර්ශනාට උපයෝගයක් කරගන්නට ඒක. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන ඒ ඒ දේවල් වලින් එක එක මට්ටම් වල තියෙන ප්‍රතිඵල අපි ගන්නට ඕන. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරගෙන ඉන්නත් එහෙමයි. අපට ස්වාමීන් වහන්සේ කෙනෙක් දානට එන්නේ කියනත් පුළුවන්. දානට නව තමනාප වෙන්නත් පුළුවන්. නමුත් ඒ ස්වාමීන් වහන්සේගෙන් බණක් අහන්නත් පුළුවන්. තවත් ඒ ස්වාමීන් වහන්සේ කරන බාන වැඩසටහනට සහභාගී වෙන්නත් පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේම අපට හිතෙනව නම් කොහෙවත් යනෝ නැ ඒක තනගින්දගෙන ඉන්ටර්නෙට් එකේ බණ කියන්න පුළුවන් නම් අපි එතෙන්ටමපත් වෙනවා. අනේ හාඳුර අපේ ගෙවලට එන්න ඕනේ. හාඳුර එක තැනකින්නම් බණ කියන්න අපට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ හැම තැනදීම අපි දක්ෂ වෙන්නට ඕන ඒ ඒ දේන් ඉහළම ප්‍රතිඵලයේ වැඩිම පිරිසකට ආනිසංසදාය වෙන විදිහට ඉහළටම ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේට හුඟක් උපකාර කරපු කෙනෙක් බිම්බිසාර රජතුමා. පළවෙනි ආරාම පූජාවලේ බිම්බිසාර රජතුමා. ඒ ආරාම පූජාව කරපු බිම්බිසාර රජතුමා අවසාන කාලේ දුක් විඳින හැටි බුදුහාමුදුරුවෝ දැනගත්තා. නමුත් බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජතුමාව බලන්න කිව්ව බව සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඈත සක්මන් කරන බලබලත් බිම්බිසාර රජතුමා භාවනා කළා කියලා කියනවා. එතකොට බිම්බිසාර රජතුමා සෝවාන් හිටියේ. ඔහු කල්පනා කරන්න නැත්නම් ඒ මොහොතේ බුදුහාඳුරම බලන එනම නෙවෙයි වෙන කෙනෙකුට බණපදයක් කියනවා නම් ඊට වඩා යහපතක් කියලා. මොකද ඔහු සෝවාන් වෙලා හිටියේ. ඒ වෙලාවේ සෝවාන් නොවෙච්ච කෙනෙකුට බුදුහාඳුර බණ ටිකක් දේශනා කෙරේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔහු හිටියා වෙන්නට පුළුවන්. හොඳයි පින්වත්නි, අපි ඊළඟ කොටස ආරම්භ කරන්න කලින් ඔබට ඕනනම් විවේකයක් දෙන්න පුළුවන් විනාඩි 10ක් විතර. ඉගෙනක් නැත්නම් බලන්දර ඉන්නනේ. හොඳයි අපි නැතුනේ විවේකයක් අරගන්න. එහෙනම් විනාඩි 10ක් අපි ඊට පස්සේ පටන් ගන්න. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි හැම දිනාටම. සුබයි.